สาธุสาธุสาธุสังสารสารโรคบินิตนิสังสันนิทัสสังสุจิสารดิสังสันเดรคังสนตานุปลาสังสังลาปเดสิงปะเมวิสาสังสันสาบิกังเทวะโมอนาสังสันนาคันมารระเนวิเสสสังเสวิตังดาสิมุดารหาสังสังหารธัมมังปะเมสดาสังสันดาสกันนาสิตภาปนาสังสันนาปดันสิงหัตโกรภาสังสังขารกามิงสุจิสารวาสังสังวารสังฆังปะเมรสาสังสัสรเสดสายุระนวตานิวันเวเดติรณนติดิริมัตรังปัตตักลเดนิตรดิเลนตุมสะเดหัมเดสนลเดเวติรวันดิมิมะเกสัมบุดุมะหิมิสะเดสักตันดุรุกะระณะเอเลสินโมนัสนะยุดะดุนเลสินมะระยุดะเยหิดิวิรัคินะแอสุริงสะตุตะเดนะเกเลสุนเอตินัสนะวันดินิมเบติงสิริสะเดหัมมินิพานะสะกะสะปะเดนะเนสิยะยุตุปะวุหะมะนัสนะบาวะเบมิสุนุวิสุนุคะระนิติกุณะปุรณะLatin sepa dhamma para tere vete Netin yomane Vandinim nitipata pin saru Mahasangane Samanta chakvalesuAtrāgacchantu devatā Saddhammaṁ munirājasya Sunantu sagga mokkhadam Dhammasavane kālo Ayam badantā Dhammasavane kālo Ayam badantāDhammasavane kālo ayam badantā Namo tassa bhagavato arahato sammā sambuddhansa Namo tassa bhagavato arahato sammā sambuddhansaNamo tassa bhagavato arahato sammā sambuddhansa Dveme bhikkave dhamma vijjābhāgyā Khatame dve samato ca vipassanā ca Sraddhāvanta Pinnatuni Morino Valleyhi Sambuddhaloka Bauddha Viharasthānehi මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහනෙහි මේ 2019 වර්ෂය අලුත් අවුරුද්දක් ආරම්භ වෙච්ච මොහොතෙහි පළමුවෙන්ම සිදු කෙරෙන සීල සමාදානෙ විදියට ඔබ මේ අද සහභාගී වෙන්නේ. ඉතින් මේ අවුරුද්දටම ඔබට ආශිර්වාදයක් වෙනවා මේ අද ඔබ සහභාගී වෙන වැඩසටහන. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ශ්‍රවණය කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදීම අපේ හිත යම්කිසි ප්‍රමාණයකට දියුණු වෙන්නට ඕන. ඒක තමයි ධර්මයේ තියෙන ලක්ෂණය. අපි සාන්දෘෂ්ටික ධර්මයක් අහනවා නම් ඒ ධර්ම ශ්‍රවණය කරන මොහොත තුළදීම අපේ හිත පිරිසිදු වෙනවා, හිතේ සති සම්පජඤ්ඤය දියුණු වෙන්නට ඕන. මේක තමයි ධර්මක තියෙන ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විමුක්තායතන ගැන. විමුක්තියට පත්න ස්ථාන අවස්ථා පහක් ගැන. විමුක්තිය කියන්නේ නිවීමට නැත්නම් නිවනට පත්වන අවස්ථාව. එතන නිවනට පත්වන අවස්ථාව කියවම බොහෝ දෙනෙකුට හිතෙන්නේ රහත් භාවයම කියලා. රහත් භාවයත් නිවනේ උපරිමේ තමයි. නමුත් පංච නීවරණ දුර්වීමත් යම්කිසි විදියක විමුක්තියක් කියලා සැලකන්නේ. සෝවාන් වීමත් යම්කිසි ප්‍රමාණයක විමුක්තිය. සකදාගම් වීම, අනාගම් වීම වගේ පියවරින් පියවරට අපේ හිත විමුක්තියටපත් වෙනවා. කෙලෙසුන්ගෙන් නිදහස් වෙනවා. දුකෙන් නිදහස් වෙනවා. මේක තමයි ධර්ම මාර්ගයේ තියෙන ලක්ෂණය. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න එහෙම හිත නිවීමටපත් වෙන, හිත කෙලෙසුන්ගෙන් මිදීමටපත් වෙන අවස්ථා පහ ගැන ධර්මයේ සඳහන් වෙනවා. එකක් තමයි ධර්ම දේශනා කරන අවස්ථාව. දැන් ඔබ දන්න ධර්ම කාරණයක් තවත් කෙනෙකුට කියනවා නම් විස්තර කරනවා නම් අවංකවම ධම් තුල පිළිහිදලා ඒ මොහොත හිත කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාව. දැන් ස්වාමීන් වහන්සේ හැටියට අපි බණ කියනකොට අපේ හිත හුඟා පිරිසිදු වෙනවා. මෛත්‍රිය, ප්‍රඥාව, සතිය මේ වගේ අංග දිනු වෙනවා. එනිසා තමයි ඇතැම් ස්වාමීන් වහන්සේලා ධර්ම ශ්‍රවණය කරද්දීම මාර්ගඵල වලට පත්වෙච්ච අවස්ථා ගැන සඳහන් වෙනවා. සමහර ස්වාමීන් වහන්සේ කෙනෙක් පෘථග්ජන කෙනෙක් හැටියට ධර්මාසනාරූඪ වෙනවා. ධර්මදේශනා ඉවරල යන්නේ සෝවාන් කෙනෙක් විදියට. තවත් සමහර කෙනෙක් සෝවාන් කෙනෙක් විදියට ධර්ම ශ්‍රවණයට එනවා. ධර්මාසනයෙන් බැහැල යන අනාගාමී කෙනෙක් විදියට. තවත් අවස්ථාවක අනාගාමී කෙනෙක් විදියට ධර්මාසනයට එනවා. රහතන් වහන්සේ කෙනෙක් විදියට තමයි ධර්මාසනයෙන් බැහැල යන්නේ. ඒ ධර්මදේශනා කරද්දීම උන්වහන්සේගේ හිත නිවීමටපත් වෙනවා. ඒකත් ධහමක තියෙන ලක්ෂණයක්. එතකොට විමුක්තියටපත් වෙන ස්ථාන අතර ධර්මදේශනා කරන අවස්ථාව යම්කිසි කෙනෙක් තමන් විසින් අනිත් කෙනෙකුට ධහම දේශනා කරන අවස්ථාව විමුක්තියටපත් වෙන අවස්ථාවක් විදිහට සැලකන්න. දෙවෙනි අවස්ථාව තමයි ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව. දැන් ඔබ මේ කියන ධර්ම ශ්‍රවණය කරනවා නම් හරියට ඔබේ හිතේ යම්කිසි පට්ටමකට කෙලෙසුන්ගෙන් මිදෙන අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ අපි බොහෝ විට හිතන්නේ ඇස් දෙක පියාගෙන ඉඳි නිවන් දැකපුවාය තමයි අපට බොහෝ විට මතක් වෙන්නේ. නමුත් වෙනොතන ඇත්තටම කිව්වොත් මේ ශාසනය තුළ බොහෝ මඟඵල ලැබලා තියෙන්නේ ඇස් දෙක අරගෙන ධර්ම ශ්‍රවණය කරද්දී. ඇස් දෙක පියාගෙන ඉඳි නෙවෙයි. පස්සගමහනු සෝවාන්ගුණ ඇස් දෙක අරගෙන බණ අහද්දී. ඒ වගේම තවත් සමහර අය චිත්ත ගෘහපති වගේ අය ඒ වගේ මට්ටමටපත් වුණා. ඊළඟට බාහ්‍ය දාරුචීරිය රහත් උනේ ඇස් දෙක අරගෙන ධර්ම ශ්‍රවණය කරද්දී. පස්සගමහනු රහත් උනේ එහෙම. සරියුත් මොගලන් දෙදෙනම සෝවාන් උනේ එහෙම. ධර්ම සක්‍රිය ලෙස අවධානයෙන් ධර්ම ශ්‍රවණය කිරීමම විමුක්තියට පත්වන අවස්ථාවක් විදිහට සැලකෙනවා. ධර්ම දේශනා කිරීම විමුක්තායතනය, ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තායතනය, ධර්ම සාකච්ඡාවත් විමුක්තායතනය. සමහර ස්වාමීන් වහන්සේලා අතර, ගිහි ශ්‍රුතවත් ශ්‍රාවකයන් අතර ධර්ම සාකච්ඡා කරද්දී ඔවුන් විමුක්තියට පත් වෙලා තියෙනවා. ධර්ම සජ්ජායනය දහම් කරුණ මැනවින් නුවණින් මෙනෙහි කරමින් සජ්ජායනා කරනවා නම් පිරිත් ආදිය කියනවා නම් ඒ වගේම ධර්ම සම්මන්ත්‍රණය කරනවා නම් දහම නිතර සිතනවා නම් අන්න ඒ අවස්ථාවත් විමුක්තියට පත් වෙන අවස්ථාවක් විදිහට සැලකනවා. තවස්ථා හතරක් ගැන කියනවා. ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡාව, ධර්ම සජ්ජායනය නැත්නම් සම්මන්ත්‍රණය දෙකම එකට ගන්න පුළුවන්. පස්වෙනි කාරණේ තමයි භාවනාව කියලා කියන්නේ. ඒ කියන්නේ සමථ විදර්ශනා භාවනා තුළම ඉන්න අවස්ථාව ගැන සඳහන් වෙනවා. එතකොට විමුක්තියට පත් වෙන අවස්ථාවක ඇතැම් විට ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව තුළදීත් වන්නේ සමථ විදර්ශනා දිනුවීමක්මයි වෙන්නේ. වෙනසකට තියෙන ඇස් දෙක අරගෙන ඉඳීම. පින්නතුනි මෙන්න මේ කරුණ මා සඳහන් කළේ අපටත් අපේ ජීවිතය තුළ දහම නමින් ඔබ කුමන හෝ දෙයක් කරනවා නම් ඒ හැම දෙයක් තුළම මේක අපේ ජීවිත තුළ තියෙනට ඕන. අපි දානමය පින්කමක් කළා, සීලමය පින්කමක් කරා, ධර්ම ශ්‍රවණයක් කළා, භාවනාවක් කළා, මේ හැම තැනකදීම අපේ ළඟ වැඩෙන්න ඕන ලක්ෂණ ටික ගැන තමන් අවධානයෙන් ඉන්නට ඕන. එක පැත්තකින් ශ්‍රද්ධාව දිනු වෙන්නට ඕන. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන ශ්‍රද්ධාව අපේ දිනු වෙන්නට ඕන. අනිත් පැත්තෙන් මෛත්‍රිය දිනු වෙන්නට ඕන. තවත් පැත්තකින් ප්‍රඥාව දිනු වෙන්නට ඕන. ශ්‍රද්ධාව, මෛත්‍රිය, ප්‍රඥාව. වෙනත් විදියකින් කියනවා නම් සති සම්පජඤ්ඤය දිනු වෙන්නට ඕන. සිහිය සහ නුවණ කියන කාරණා දෙක දිනු වෙන්නට ඕන. තවත් විදියකින් කියනවා නම් සමත විදර්ශනා දෙක දිනු වෙන්නට ඕන. මේක තමයි පින්නතුනේ අප ධර්ම මාර්ගය තුල ඉන්නවා නම් අපේ වැඩෙන්න ඕන ලක්ෂණ. අනිත් කාරණේ තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහම ශ්‍රවණය කරනවා නම් දහම නමින් යම් දෙයක් කරනවා නම් අපේ ජීවිතයට ලැබෙන්න ඕන ප්‍රයෝජන මොනවද? ඒ දහමෙන් අපට ලැබෙන්න ඕන ඉහළම ප්‍රයෝජන මොනවද? ප්‍රයෝජන හුඟක් ලැබෙනවා. දැන් ඔබ දානයක් දුනොත් මිනිස් වේල ඔබ ගැන හොඳ කියන එකත් ප්‍රයෝජනයක් තමයි. කීර්තිය හම් වෙනවනේ. නමුත් ඒ වගේ දෙයක් නෙමෙයි මම අහන්නේ. ඒ දහම තුලින් ඔබට ලැබෙන ඉහළම ප්‍රයෝජනය මොනවද? සිත දිනු කිරීමෙන් මොකක්ද අපට ලැබෙන ප්‍රයෝජනය? අවිද්‍යාව නැති කිරීම අපි මොකද්ද බලාපොරොත්තු වෙන අවසාන? ඒ කියන්නේ බලාපොරොත්තු වෙන්නේ මාර්ගඵල. අවිද්‍යාව කියන්නේ මේ සයින්ස් එහෙම වුණේ නැත්නම් මේ ලෝකේ කවදා ඉතර වෙන්නේ දන්නේ නැහැ. මේ සංසාරේ අතර ගන්න. ඔව් හොඳයි. ඔයි හැම පිළිතුරක්ම හරි. වැරදි නෑ. හැබැයි අපට ප්‍රැක්ටිකලි එදිනෙදාට පෙන්වන්න අමාරු යෝග. ඔය කියන දේ මං අහන්නේ අපේ සාමාන්‍ය ජීවිතේ අපි කියන අර පොළවේ පය ගහලින්නමයි කියලා. පොළවේ පය ගහලින් හැටිද ප්‍රැක්ටිකලි අපිට මේකේ රිසල්ට් එක මොකද්ද පේනවද? ඔය හැම පිළිතුරකම ඇත්තක් තියෙනවා. අපි බලමු තවත් ගැඹුරට ගියාට පස්සේ පින්නතුන ඔය හැම දෙයකින්ම කියන දේ කාරණා දෙකකට ගොනු වෙන්නට ඕන. එක දෙයක් තමයි අපි කොයි මොහොතක හරි මිය ගියොතින් සාමාන්‍ය සුවදායි මරණයක් නෙවෙයි. ඊටම සංකීර්ණ අවස්ථාවක දුනත් අපි මිය ගියොතින් අපේ ඒ මරණය නැවත සුගතියකට ඉපදෙන්න පුළුවන් විදිය මරණයක් වෙන්නට ඕන. ඒ කියන්නේ මරණාසන්න මොහොතේ අපේ හිතේ රාග දේශ මොහ දැඩිවම හටගෙන අපාගත නොවන්නට ඕන. ඒක තමයි අපි විස්තර කරන්නේ. දෙවෙනි කාරණය තමයි අපට යම්කිසි කෙනෙක්ගෙන් අපි ගියම ඇහැට රූපයක් දැකලා කනට ශබ්දයක් අහලා නාසයට ගඳ සුවඳක් විඳලා මේ ඉන්ද්‍රිය හයෙන් කිසියම් අරමුණක් අපට ලැබෙනවා නම් මේ මොහොතේ අන්න ඒකෙන් අපට දුකක් ඇති නොවන විදියට තමන්ගේ හිත රැක ගන්නට ඕන තමයි. දැන් අපි නිවන කියන්න පුළුවන්, සෝවාන් වීම කියලා කියන්න පුළුවන්, රහත් වීම කියලා කියන්න පුළුවන්, දිව්‍ය ලෝක යනවා කියලා කියන්න පුළුවන්, ওই නොයෙක් වචන වලින් කියන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකම මූලික සාමාන්‍ය කෙනෙකුට, ওই ධර්ම කරුණු දන්නේ නැති කෙනෙකුට වුණත් අපිට මේ උත්තරේ කියන්න පුළුවන්. අපේ ජීවිතයේ කොයි මොහොතේ මරණයටපත් වේද අපිට දන්නේ නැහැ. අපි දන්නේ. ඇතැම් විට හොඳට කාලා බීලා නාලින්න වෙලාවේ හාන්සි බුරුවේ පොතක් බල බල ඉන්න වෙලාව වෙන්නත් පුළුවන්. හැබැයි සමහර වෙලාවක එහෙමම වෙන්නේ නැහැ අපි. ඇතැම් විට අපි ලෙඩක් වෙලා ඉඳලා ඇතැම් විට එක්තැන් වෙලා කාලයක් දුක් විඳලා මරණයට පත් වෙන්නත් පුළුවන්. සමහර විට ලෙඩ වෙලා ඉන්න වෙලාවේදී අපට වතුර ටිකක් පුවන්න ගිහිල්ලා වතුර ටික ඇතැම් විට හිර වෙලා ඒකෙන් මිය යන්නත් පුළුවන්. ඇතැම් විට ඒ වෙලාවේ අපේ හිතාරේ වතුර ටික දීපු කෙනා කෙනෙහි ලොකු අමනාපයක් ඇති වෙලා ඒකෙම හිතරි දෙන්න පුළුවන්. සමහර විට අවසාන මොහොතේ කෑමකට තමන් ආසා කළා. ඒ වගේ දේවල් වෙනුත් වෙනව නෑ කියන්න බෑ. ඒකට හොඳම සාධක තියෙනවා ඇත්තෙන්ම. එක්තරා ජනක ආච්චි කෙනෙක් මේ ওই වගේ වයසට ගිහිල්ලා ඒ තැන්වල ඉඳලා තියෙනවා අන්තිම මොහොතේ. ඒ ආච්චි බලන්නේ මිනිබිරියක් ඇවිල්ලා තියෙනවා. ඒ මිනිබිරිය දන්නවලු ආච්චි රොටි වලට හරිය කැමතියි කියලා. ඉතින් ඒ මිනිබිරිය කියලා තියෙනවා ආච්චි අපි හෙට ආච්චිට රොටිත් හදාගෙන එන්නම් කියලා. රොටි කට සම්බලිය හදාගෙන එන්නම් කියලා. ඊට පස්සේ හෙට වෙන දවසේ එන්න කලින් මැරිලා ආච්චි. ඊට පස්සේ මියා දැඩිව මරක හිතේ තියාගෙන ඉඳලා මනුස්ස ලෝකෙන් පාරතනක ඉපදිලා ඉපදුන විතරක් නේ අර දරුවට ආයෙත් වෙලා දරුවට කියනකොට කොඹ මට රොටි හදාගෙනවත් කිව්ව කො රොටි ගෙනාවද කී කියහා. දැන් අපි ඇතැම් විට හිතෙන්නේ මේක ඊටම වැඩිගත් කාරණයක් පේනොතනිය. මස් මාංශ අනුභව නොකරොත් නිර්මාංශ භෝජ්‍යව හිටියොත් සුගතිගාමි වෙයි කියලා සමහර හිතනවනේ. පේනොතනිය අවසාන මොහොතෙහි අපි ආශා කරන්නේ මස් කෑල්ලක්ද කොස් කෑල්ලක්ද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ දෙකනම තියෙන ආසාව ආසාවමයි. ඇතැම් විට අපි ජීවිත කාලයක්ම නිර්මාංශ භෝජ්‍යව හිටිය කෙනෙක් වුණත් අන්තිම මොහොතේ තමන් කැමති ආහාරයට හිත ගියොතින් ඒක තමන්ට නොලැබී ගියොතින් ඇතැම් විට ඒකෙම දුගතිගාමී වෙන්න පුළුවන්. ඇතැම් විට ජීවිත කාලයේ මුළුල්ලේදීම අපි පින්කම් කරපු කෙනා අන්තිම මොහොතේ තමන්ට ඉතාම ආදරය කරන දරුවෙක් දෙන ආහාරයක් නිසා එක විස වෙලා මොකක් හරි අක්‍රමිකතාවයක් කෙලෙකෙන් මිය ගියොතින් ඒ තුලින්ම දුකට පත් වෙන පුළුවන්. එහෙම අවස්ථා ගැන අපි හුඟක් අහලා තියෙනවා. පින්නතුනි මෙන්න මේ වගේ වෙලාවක ඔබ සෝදානන්ද හිත කම්පාවටපත් නොවේ හිතේ වෙනසක් ඇති නොගෙන අනිත් කෙනා ගැන අහිතක් ඇති නොවන විදියට ඔබට අවසාන මොහොතේ ඇස් දෙක පියාගන්න විදියට ඔබේ හිත හදාගෙන දින්න කියලා බලන්න. සාමාන්‍ය බෙහෙතක් කිරීම නෙවෙයි පින්නතුනි. ඇතැම් විට ඔබ වාහනයක යද්දී වෙනත් කෙනෙක්ගේ වරදකින් ඔබ වාහනයකට හප්පලා ඔබට අනතුරක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබේ හතුරෙක් ඔබට ජීවිත හානියක් කරන්න පුළුවන්. ඇතැම් විට ඔබත් එක්ක අමනාප කෙනෙක් ඔබේ පවුලම එක්ක අමනාප කෙනෙක් අනිත් හැම දෙනාටම ඔබ ඇස් දෙක ඉදිරිපිටදී හානියක් කළා ඔබවත් ජීවිතක්ෂයටපත් කරන්න පුළුවන්. මෙන්න මෙවැනි දෙයකදී වුණත් ඔබේ හිත මානසිකව නොවැටෙන විදියට හිත දුර්වල නොවන විදියට ඔබ කොයිතරම් දුරට ඔබ ශක්තිමත්ද කියලා බලන්න. මෙන්න මෙතනින් තමයි ඔබ රැකපු ඔබ මෙතෙක් කල් ජීවිතය ආපු ගමන් මගේ සාර්ථකත්වය බලන්න. අනිත් දේ තමයි පින්නතුනි අපට කිසියම් කෙනෙක් අපි අකමැති දෙයක් කරපු කියපු අවස්ථාවකදී අපි අකමැති අත්දැකීමක් ලැබෙච්ච අවස්ථාවකදී කොයිතරම් දුරට තමන්ගේ හිතට පීඩාවක් ඇති නොවන විදියට තමන් හිත හදාගෙනද තියෙන කියලා බලන්න. ඇතැම් විට ඔබ නොකරපු වරදකට පිරිසක් මැද්දදී ඔබට වෙලා බනින්න පුළුවන්. කවුරු හරි කෙනෙක්. ඇතැම් විට වෙන කෙනෙක් වරද කළා තිනිය ආදන්නේ යා ඔය ඔබගේ වගේ මූණ තියෙන කෙනෙක් ඇතැම් විට ඔබ ඒක කරයි කියලා හිතලා බනින පිරිස ඉදිරියට දෙමයි. පුළුවන් දේ වෙලාවේදී ඔබ මෛත්‍රියෙන් ඒ ආදර්ශ බලන්න. පින්නතුනි මේක අපි හිතනවා අපට පුළුවන් වෙයි කියලා. නමුත් පින්නතුනි මේකට හුඟක් මහන්සි ගන්න වෙනවා. එතකොට මේ தත්ත්වයට පත් වෙන්න ප්‍රධාන වශයෙන් අපේ ජීවිත තුළ කාරණා දෙකක් වැඩෙන්නට ඕන. මොනවද ඒ කාරණා දෙක? එක පැත්තකින් මෛත්‍රිය වැඩෙන්නට ඕන. අනිත් පැත්තෙන් සතිය වැඩෙන්නට ඕන. නැත්තම් ප්‍රඥා වැඩෙන්නට ඕන. බුදුදහම නැමැති මහා ප්‍රාසාදයේ මන්දිරය ගොඩනැගිලා තියෙන්නේ මෙන්න මේ කුළුණු දෙක මත, පිලස් දෙක මත. එක පැත්තකින් මෛත්‍රිය දිනු වෙනට ඕන, අනිත් පැත්තෙන් ප්‍රඥාව නැත්තම් සති සම්පජාණ්‍ය දෙක දිනු වෙනට ඕන. මෙන්න මේක තමයි ඔබට ඉතාම පැහැදිලිව ඔබේ ආධ්‍යාත්මික ජීවිතයේ ප්‍රතිඵලය ඔබට බලාගෙන තියෙන ලක්ෂණ. ඔබම බලන්න, ඔබ ඇත්තටම මානසික සුවයක් කරා දැන් යමින් ඉන්නේ. මේට අවුරුදු 10කට කලින් ඔබට සිද්ධියක් වුණාට පස්සේ කේන්ද්‍රෙ ගියපු කෙනා තාමත් ඒ මට්ටමෙන්ද බලන් ඉන්නේ. එහෙනම් අපි ඇත්තම ආධ්‍යාත්ම ජීවිතයේ ලොකු වෙනසක් වෙලා නැහැ. එහෙනම් අප්‍රමාදීව අපි මේ වෙනස ඇති කර ගන්නට ඕන. බුදුහාඳුර දේශනා කරනවා, යන්තං සංසම් පදං අවිසමිච්ඡ සක්කෝ උජුච සූජුච. යම් සාන්ත පදයක් යමෙක් කැමති නම් දක්ෂ වෙන්නට ඕන, ඍජු වෙන්නට ඕන, මනාව ඍජු වෙන්නට ඕන. මේ ලක්ෂණ ටික කියලා බුදුරජාණන් වහන්සේ ඊළඟ දේශනා කරන ප්‍රධානම දෙයක් තමයි සුඛිනෝ වා ඛේමිනෝ හන්තෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්ත්වෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා කියලා නැවත නැවතත් වඩන්නට ඕන. මේක ටිකක් මුලදී අමාරුයි පින්නතුනි. මේක නිකන් මාළුවේ වතුරෙන් ගොඩ දානවා වගේ දෙයක් මේක මුලදී. හැබැයි පස්සේ වෙලාග පින්නතුනි හරියට මාළු ආයි වතුරට දානවා වගේ වෙනවා. මේක නොකර බැරි වෙනවා තමන්ට. ඒ තරම්ම තමන්ගේ ජීවිතයේ සද්ධර්මයේ සාන්දෘෂ්ටික බව බලන මිනුම් දණ්ඩක් වෙනවා මේ මෛත්‍රිය වැඩිම. ඒ මෛත්‍රියෙන් දුර වෙලා ඉන්න මොහොත තමන්ගේ හිතට අසහනයක් බවට පත් වෙන වෙලාවක් තියෙනවා. ඒ තරම්ම මෛත්‍රියට කැමැත්තක්, ඒක වැඩි වීමෙන් හිතේ සතුට තමන්ට මේ ජීවිතය තුළ මේ මොහොතේම බලන්න පුළුවන් මට්ටමට එනවා තමයි. ඒක මුලදී විනාඩියක්, දෙකක්, පහක්, 10ක්, විනාඩි 15ක්, 20ක්, 30ක් ටිකින් ටික වැඩි කරනවා. හැබැයි පින්නතුනි අඛණ්ඩව මේක කරන්නට ඕන. බොහෝ විට අපි මෛත්‍රිය ගැන අහලා තියෙනවා. මෛත්‍රිය ආනිසංසත් අපි අහලා තියෙනවා. සුඛං සුපති සුඛං පරිපුජ්ජති කටපාඩන්නේ දංගටික ඔක්කොමනේ. නමුත් පින්නතුනි බලන්න ඇත්තටම කොච්චර දුරට ඒවා තමන් කරලා තියෙද කියලා. අපේ පින්නතුනි දැනුම නෙවෙයි ගැටලුව තියෙන්නේ. අපි දන්න හුඟක් ඇත්තෙම. ඒ දන්න දේ කොයිතරම් දුරට අපේ දිනදා ජීවිතයට අපි සම්බන්ධ කරලා තියෙද කියලා බලන්න පින්නතුනි. මේ මෛත්‍රිය වඩලා පින්නතුනි අන්තිමට මොන වගේ තත්ත්වයක් උදා වේද? තමන්ට කෙනෙක් දකිනකොටම තමන්ට ඉන්න එකම දරුවා දෙස බලන ආකල්පයෙන් බලන්න ඇස හුරු වෙනවා. කිසිම වෙනසක් ඇති වෙන්නේ නැහැ පින්නතුනි. සම්පූර්ණයෙන්ම තමන්ගේ කුසෙන් උපන්, තමන්ගේ ලේන් උපන් දරුවෙක් දෙස බලන වගේ ආකල්පයකටමපත් වෙනවා. බුදුහාඳුරේ කැඳ දේශනා කළේ මාතා යථානි යම් පුත්තම් ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සම්බ බුතේසෝ මාන සම්භාවය අපරිමාණං කියලා. විවිධ ක්‍රමවලට වඩන්න පින්නතුනි. මේ ගෙදරින සත්තු, මේ නගරින සත්වයන්, මේ කවුන්ටියේ, මේ ස්ටේට් එකේ, මේ රටේ, මේ කොන්ටිනන්ට් එකේ, මේ ප්ලැනට් එකේ, මේ සෝලාර් සිස්ටම් එකේ, මේ ගැලක්සියේ, මේ යුනිවර්ස් එකේ විවිධ මට්ටම් වලින් බලන්න. නැත්තම් ඩිරෙක්ෂන්ස් වශයෙන් නැගෙනහිර දිශාවේ, බටහිර දිශාවේ, උතුරු දිශාවේ, දකුණු දිශාවේ, ඉහළ දිශාවේ, පහළ දිශාවේ කිය කිය, නැත්තම් තමන්ට ඉස්සරහා ඉන්න, පස්සේ ඉන්න, දකුණු පැත්තේ ඉන්න, වම් පැත්තේ ඉන්න, ඉහළ ඉන්න, පහළ ඉන්න, මේ සියලුම සත්‍යයන් වෙන් කර කර මුලදී අපි කීපයක් කිව්වට හිත සමාජමත් වෙනකොට හුඟක් කියන්න ඕනේ නැහැ. එකක් කිව්වම ඇති. සුවපත්ත්වා කියලා හිතන්නේ වෙනතුනි. ඔබ නිකන් හරියට ලොකු වේදිකාවක් තුළ ඉඳගෙන මුළු ලෝකෙටම ඔබ ආහාර බෙදනා වගේ ඔබට හැඟීමක් ඇති වෙයි. සා පිපාසාවෙන් ඉන්න ලෝකයකට, සා පිපාසාවෙන් ඔබගේම දරු පෙලක් ඉන්න මේ ලෝකයකට ඔබ විසින් උපයාගත්තු ධනෙන් ඔබම ආහාර පාන පූජා කරන වගේ හැඟීමක් ඔබට ඇති වෙයි කවදා හරි. ඒකත් එක්ක පිනතුන් ලොකු මානසික පරිවර්තනයක් වෙනවා. ඒක ජීවිතේ හැම දෙයක් ගැනම ඒක ඇබ්සෝබ් වෙනවා. හිතන්න එපා මේක ඇස් දෙක පියාගෙන ඉන්න රට විතරේ කියලා. තමන් මගතොට යන වෙලාවක් පාසා කරන හැම වැඩකදීම කෑමක් උයනකොට ගෙදර වෙනද කෑම එක එක දේවල් හිතේට ඉව්වේ නේද? දැන් උයනකොට අනේ මේ කෑම අනුභව කරන්නේ මගේ දරුවා ටික කිය කිය හිතේට මෛත්‍රී වඩවඩ දැන් මේ කරන්නේ. වෙනද පාරේ යද්දී ඇතැම් විට වාහනේ නැගිට පස්සේ ගමනාන්තයට යන වෙලාව බලබල ඔරලෝසුව බලබල ට්‍රැෆික් කියේ හිත හිත ගියේනේ. මේක පින්නදින හුරු කරාට පස්සේ පාරට වාහනේ දැම්ම ගමන්ම තමන්ගේ සර්කල් එකේ ඉන ඔක්කොම ටික තමන්ගේම දරුවෝ කියලා හිතලා හැම දිනෙකම සුවපත් වෙත්වා කියලා ඒ අයටත් මෛත්‍රියේ වඩමිනි ඔබ මේ ගමන යන්නේ. පින්නතුනි මෙතන ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. ඔබ හිතනවා නම් යම්සි වැඩක් කළා ඔබ ඉවර වෙලයි ඔබට ඒක සතුට තියෙන්නේ කියලා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ඔබ හිතනවා නම් අනේ දැන් සීල සමාදන් ඉවරලා ගියාට පස්සේ තමයි සැනසීම තියෙන්නේ කියලා හිතනවා නම්. නැත්තම් පාරට වාහනේ දැම්මට පස්සේ වාහනේ ඩෙස්ටිනේෂන් එකට ගියාට පස්සේ සැනසීම තියෙන්නේ කියලා. නැත්තම් වැඩට ගිහිල්ලා වැඩ ඉවර කරාට පස්සේ මට සැනසීම තියෙන්නේ කියලා. නැත්තම් තමන්ගේ දුව හෝ පුතා යුනිවර්සිටි ගිහිලි වුණාට පස්සේ සැනසීම තියෙන්නේ කියලා. මෙහෙම ආකල්පයක නම් ඔබ ඉන්නේ. ඔබ සතුට සොයන කෙනෙක් මිසක් සතුට විඳින කෙනෙක් නෙමෙයි ජීවිතේ. ඔබ ජීවිතයේ සතුට විඳින කෙනෙක් කියලා කියන්නේ මොකද්ද? ඔබ මේ වර්තමාන කරන දේෙන් සතුට වෙන කෙනෙක් වෙන්නට ඕන. ඔබ පහර යනවා නම් ඒ යන මොහොත ජීවිතයේ සතුට විඳින වෙලාවක් කරගන්න. දැන් කොච්චර වටින වාහනයක් දරන් ඉන්නේනේ? ලෝකේ තියෙන ඉහළම රටක හොඳම තාක්ෂණ වාහනයක් අරන් තමයි මේ යන්නේ දැන්. ඇයි සාපහසු යන්න ඕනේ? හැබැයි වාහනේ නැග ගම හිතන්නේ ගිහිලා බහින එක තැන ගැන තමයි හිතේ තියෙන්නේ. අර වාහනේ ලස්සන මොනවාක්වත් පේන්නේ. දරුවෙක් කැටැමිට හදනවා, දරුවෝ ඉස්කෝලේ බාර දෙන්නේ කොහොමද, යුනිවර්සිටි යවන්නේ කොහොමද කියන එක හිතේ තියෙන්නේ. අර දරුවගේ දරසුරතල් බලන්න වෙන්නේ. ඊට පස්සේ දරුවෝ යුනිවර්සිටියේ දැම්මට පස්සේ අර පරණ ෆොටෝ ඇල්බම් එක හරහර බල බල ඉන්න ඊට පස්සේ. අනේ පොඩි කාලේ හරිම ලස්සනයි, ධන ගාන කාලේ හරිම ලස්සනයි, ඇවිදින කාලේ හරිම ලස්සනයි බලන කීක අනිතරත් වෙනවා. ඒ කාලේ දැන් හිතන් හිටිය යුනිවර්සිටි යවන්න ඕනද? පින්නතුනි අපේ බොහෝ දෙනාගේ ජීවිතවල ලක්ෂණය මේක. ඒ නිසා ඔබ දහම දන්නවනම් ඔබ ඇත්තටම සතුට විඳින කැමති නම් ඔබ අද මේ කරන දේ තුළ උපරිම ලෙස සිහි පිටුවාගෙන සතුටෙන් තෘප්තිමත් වේක කරන්න. එතකොට ඔබේ ජීවිතයම සතුටෙන් පිරලියන්නේ. ගත වෙන හැම දෙයක් හැම දිනක් පාසාම ඔබ එන්නේ නම් දුර්වල වෙනවා. අවදි වෙන හැම දවසකම උදේ හිතන්න. මගේ ජීවිතේ මට ඉතුරු වෙලා තියෙන කාලෙන් ලස්සනම දවස, හොඳම දවස, වටිනාම දවස අද දවස කියලා. ඒක එහෙම තමයි පින්නතුනි. ඒක හිතන්නේ ප්‍රමායාවක් කියලා, හිතට අලුතෙන් දාගන්න එකක් කියලා. මෝහනෙවීමක් කියලා යථාර්ථය මේක. තමන්ට ජීවිතයේ දැනට ඉතුරු වෙලා තියෙන දවස් වලින් හොඳම දවස තමයි අද මේ ගත කරන. හෙට දවසත් එක්ක අනිත් හැම දෙයක්ම අපි දිරාපත් වෙනවා, මරණයට ලං වෙනවා. මෙන්න මේ යථාර්ථය ඔස්සේ අපිට ඉන්න පුළුවන් නම් අපි හැම දෙයක්ම සතුටෙන් කරන්නේ වෙනතනින්. ඒ විතරක් නෙවෙයි. අපි එන්නම බාහිර භෞතික දේවල් පුද්ගලයන් මත යැපෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් අපි නිතරම විශ්වාසය තියලා ඉන්නේ බාහිර දේවල් ගැන. තමන්ගේ ඥාතීන් ගැන, රැකියාව ගැන, දේපළ ගැන, එහෙම නැත්නම් තමන්ගේම ශරීරය ගැන. තමන්ගේම ශරීරය ගැන විශ්වාසය තියලා හිටියත් මතක තියාගන්න, ඒත් ඔබ විශ්වාසය තියලා ඉන්නේ පිටස්තර දෙයක් ගැන කියලා. එතකොට මෙන්න මේ යථාර්ථය තේරෙනකොට අප දහම තුල ටිකෙන් ටික ඉදිරියට යනකොට අපේ ළඟ වැඩෙන්න ඕන ප්‍රධාන කාරණා දෙකක් තමයි මුලින් සඳහන් කර විදියට. එක පැත්තකින් එන්නේම මෛත්‍රිය දිනු වෙනට ඕන. වෙනදර කලබල වෙච්ච ගතිය, අනිත් අයගේදී වරදකදී ඉක්මන් වෙන ගතිය, දෝෂාරෝපණය කරන ගතිය, පුද්ගලෙන් එකතු වුණාම අනිත් අය ගැන විවේචනය කරන ගතිය. දෙන්නතුනේ බලාගෙන ඉඳීදී අඩු වෙනවා. තමන්ට විවේචනය කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔබට ඉන්නේ එකම දරුවෙක් නම් ඔබේ දරුවාගෙන යන යන තැන්වල විවේචනය කරන කටියත් එක්ක. නෑ නෙනේ. එතකොට ඔබට හැම කෙනෙක්ම තමන්ගේ දරුවෙක් වගේ හිතන්න පුළුවන් නම් අපේ විවේචන කොච්චර අඩු වේද? අනිත් දේ තමයි පින්නතුනි. තමන්ගේ ජීවිතය තුළ මේ දහම් මඟ යනකොට ධර්මයේ සාන්දෘෂ්ටික බව පිළිබඳව විශ්වාසයක් ඇති වෙනවා. සාන්දෘෂ්ටික බව කියලා කියන්නේ visible results කියන එක. අකාලික කියලා කියනවා immediately effective කියලා. දහමෙහි ඉදිරියට යන්න යන්න මේකේ රිසල්ට් එක Tamanටම පේනවා. මෛත්‍රිය වඩනකොට වෙනදිටි මෙච්චර මනස පිච්චෙන ගති අඩු වෙනවා දැන් එන්නේ. දැවෙන ගති අඩු වෙනවා. හදවත තෙත් වෙනවා මෛත්‍රියෙන්. අනේ මේ අනිත් මිනිස්සුත් මිනිස්සු නේද? ඒයට ජීවිතය කියලා දෙයක් තියෙනව නේද? පාරේ වාහනයක යද්දී පේනතුනි. වෙනදට ඇතැම් විට දිග වාහනයක් දැක්කහම ලොකු ට්‍රක් යනවනේ නේ 18 wheel ට්‍රක් යනවා. ඇතැමිට අර වාහන 10ක් දාගෙන යන ලොකු දිග වාහන යනවා නේ. එයින් වාහනයක් දැක්කහම වෙනද අනේ කරදරකාරය කියලා හිතෙන්නේ නේ. ඈ අනිත් ලයින් එකට දාගන්න වෙන්නේ නැහැ කිය කිය. එයා ඉස්සරහට දැම්මත් අපිට කේන් තියනවා. පින්නදින ඔබ ඇත්තටම මෛත්‍රිය වඩලා බලන්න. ඒ වාහනේ පදවගෙන යන ඔබේම දරුවේ කියලා ඔබට හිතෙනවා. එහෙම හිතුවොත් ඔබේ මනස කොච්චර වෙනස්ද? ඔබ කොයිතරම් සතුටෙන් නම් ඒ කෙනාට ඔබේ ලේන් එකට එන ඉඩ දෙවිද? බලන්න පින්නතුනි ඒ වෙනස මැති ඔබට. මේක පින්නතුනි සුළුපටු වෙනසක් නෙවෙයි. මේ පරිවර්තනයත් එක්ක ඔබේ මනසට එන සහනය, ඔබේ මනසින් ඉවත් වෙන අසහනය මෙතිකේ කියලා කියන්න බෑ. විශාල පරිවර්තනයක් අපේ ජීවිත තුළ වෙනවා. නිතරම අපට අනිත්‍යය මුණ ගැහෙනකොට ඒ අයගේ පැත්තෙන් ජීවිත දෙස බලන්න අපි හුරු වෙනවා. ඇත්තටම පින්නතුනේ දහමේට අනුව බලවතින් සසර ස්වභාවය තේරුම් ගත්තොතින් කර්මය තේරුනොතින් අපි දන්නවා මේ ලෝකේ හැමතැනම ඉන්නේ අපේ මතීත දරුවන් කියලා අපට පේනවා. මිනිස්යන් අතර විතරක් නෙවෙයි මේ සතා සිව්පාව අතරත් ඉන්නේ. අතීත ආත්ම භවවල අපේ අම්මා තාත්තා නේද මේ ඉන්නේ කියලා හිතනවා Tamanට. කූඹි ගුලක් දැක්කන් බත්කටියක් හරි ගිහිලා දාන හිතන ඔබට. කූඹියෙක් හරි වතුර ඉන්න වෙලාවට පුළුවන් නම් ඒ සතා බේරන්න ඔබට උත්සාහයක් ඇති වෙනවා. මේත් එක පිනොදින පුදුම විදියට සංවේදී බවක් ඇති වෙනවා. මේත් එක්කම පිනොතුනි ඒකේ ආනිසංස තමයි මේ ජීවිතේම ලැබෙනවා. බොහෝ දෙනා මේ පින්කම් කරන්නේ මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න කියලා. මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකේ යන්න කියලා. ඒ නිසා තමයි සමහර අය පින්කම් වලට ජීවිතේ අවසාන කාලෙ වෙද්දී එන්නේ. එයා හිතන්නේ මේක පරලෝකට සාගෙන දහමක් කියලා. නමුත් පිනොතුනි මේ දහමෙන් වැඩි ප්‍රතිඵල තියෙන්නේ, ප්‍රයෝජන තියෙන්නේ මේ ජීවිත කාලෙමයි. ඊටාම පැහැදිලි ලෙස සාමාන්‍ය දේවල් විතරක් නෙවෙයි පින්නතුනේ තමන්ගේ රූප සම්පත්තිය කටහඬට හිටන් මේ ධහමේ හැසිරීම මේ තමන් කරන කුසලයන් ආනිසංස තමන්ට ලැබෙනවා. තමන්ගේ ළඟම ඉන්න ඥාතීන්ටත් මේ ආනිසංස ලැබෙන ගතියක් තියෙනවා. ඇයි ඒකට හේතුව? ඔබ ඇතැම් විට දුක් වෙන්නේ ඔබට දෙයක් වෙන හින්දා නෙවෙයි. ඇතැම් විට ඔබේම ළඟම ඥාතිවරයෙකුට දෙයක් වුණොතින් ඔබට වෙච්ච දෙයකට වඩා ඔබ දුක් වෙනවා නේ. අන්න ඒ නිසා මේ ඔබ රකින සුචරිතය නිසා ඔබේ වටාවින්නටත් ලොකු ආරක්ෂාවක් දානවා. ධම්මෝහය වේරක්කති ධම්මචාරයන් කියපු විදියට ධහමේ හැසිරෙන කෙනා ධර්ම විසීම රකින්නවා කියන්නේ මේකයි. එතකොට එක පැත්තකින් ශ්‍රද්ධාව දිනු වෙනවා. මේ ධහමෙහි ප්‍රතිඵල පේනකොට බුදුරජාණන් වහන්සේ තමට නිතරම පේන්න ගන්නවා. අනේ මේ උත්තමයේ නේද මේ ධහම දේශනා කළේ? අනේ මේ ධහමින් නේද මගේ මේ ජීවිතේ නිවෙන්නේ? මේ ධහම පිළිපැද්ද උත්තමයෝ නේද මේ සසර දුක්ගෙන නිවාගත්තේ කියලා බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන ලොකු ප්‍රසාදයක් ඇති වෙනවා. දවසට Tamante වැඩිපුරම මතක් වෙන තෙරුවන් ගැන. දවසට වැඩිපුරම Tamante මතක් වෙන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන නම්. මෙන්න මේකෙන් එක සයින් එකක් ප්‍රකාශ කරන සලකුණක්. ඒ මොකද්ද? ඒ තමයි හරියට ගඟක් පැත්තට නැමිලා තියෙන ගහක්. ගංගාවල අයින තියෙන ඒ උණ ගස් බඩ ගස් වගේ නේද පොල් ගස් හැම ගඟ පැත්තට නැමිච්ච ගස් තියෙනවනේ. එහෙම නැමිච්ච ගහක් කොයි පැත්තෙන් කැපුවත් කොයි හුලඟට වැටුණත් වැටෙන කොයි පැත්තටද? ගඟ තමයි වැටෙන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනි. අපේ දිනකට වැඩිපුරම අපට සිහි වෙන්නේ තෙරුවන් නම්. දිනකට වැඩිපුර තමයි මෛත්‍රී සිතුවිල්ලක් දැක ඉන්නව නම් අන්නේ ගහ වගේ තමයි. ඇයි ඒ කිව්වේ? අපි මොන හොලඟෙන් අපේ ජීවිත නැති වුණත් මොන අනතුරෙන් අපේ ජීවිත අවසන් වුණත් මොන විපතක් අපේ ජීවිතයේ අවසාන මොහොතේ ඉරණම සිද්ධ වුණත් අපි සුගතියට වැටෙන්න සුදුසු ගන්ටික සම්පූර්ණම සකසාගෙන ඉන්නේ. මෙන්න මේ විශ්වසනීයත්වයේ පින්නතුන අපට තියෙනට ඕන. මේක සරල දෙයකින් ඇති වෙන්නේ නැහැ. විශාල කාලයක් කැප කරන්න ඕන මේකට. මෛත්‍රීය භාවනාව දවසට විනාඩි 2ක් විතරක් වඩල බෑ. දවසට විනාඩි 20ක් වඩලා මාසයකට දවසක් විතරක් වැඩුවත් බෑ මේක. මේක වැඩිපුර පින්නතුනේ ප්‍රායෝගිකව අපි කරන්නට ඕන. කරන්න තමයි මේක ප්‍රතිඵල පේන්නේ. ඒත් එක ලොකු වෙනසක් තමන්ගේ ජීවිතේ හැම පැත්තකම මේක එළමෙන ගතියක් තියෙනවා. බොහෝ විට පින්නොතින අපි මෑත කාලේ දැක්ක දෙයක් තමයි සමහර ගෙවලට ගියාට පස්සේ සමහර වයසක අම්මලා ලෙඩවල එක්තැන් වෙලා ඉන්නවා. දරුවෝ වතුර ටිකක් දෙන්න බයයි. ඇයි ඒ? ඈ? වතුර ටිකනේ අම්ම බනින්නෙත් නැහැ. වතුර ටික හිර වෙයි කියලා. වතුරට හිර වෙච්ච වෙලාවේ මිය ගියොතින් අම්මගේ හිතන අරක් වෙයි. ඊට පස්සේ අම්ම පල්ලෙහාට යයි කියලා බයි. පින්නොතින ඔබ ගැන ඔබට මොකද්ද හිතෙන්නේ? ඔබට ඒ වගේ අවසාන මොහොතේදී ආකුණොතින් මොකද්ද වෙයි කියලා හිතෙනවද? පින්නොතුනි ඒ තත්ත්වෙට මේ සාමාන්‍යයක් නෙමෙයි පින්නොතුනි. ඇතැම්මිට ජීවිත කාලෙම පින්කම් කරපු අය. ජීවිත කාලේ වැඩිපුර පොය ගානකට සිල් ගත්ත අය. නිකන් ඇත් නෙමෙයි මේ. ජීවිත කාලෙම පන්සිල් රැකපු අය මේ. ඒත් බයයි අන්තිම මොහොතේ මෙයාට මොකක් වේද කියලා. අන්තිම මොහොතේ වෙනකන්වත් විශ්වාසයක් නැහැ සුගතිය ගැන. එහෙනම් අපි අනිත් ගැඹුරු දේවල් ගැන කවර කතාද? අපි මහා ලොකු ගැඹුරු ධර්ම කාරණා ඊටාම විද්වතුන් වගේ ධර්ම සාකච්ඡාවලදී ධර්ම මණ්ඩපවලදී සාකච්ඡා කරනෝනි. එහෙම කතා ගන්න අපි ප්‍රායෝගික ජීවිතයට ගියාට පස්සේ මේ වගේ දෙයකින්වත් අපට නැහැ කියන අපේ කොයිතරම් අසරණද? එහෙනම් අපේ ජීවිතවල කොයිතරම් පරිවර්තනයක් දැම්ම ඉක්මනට වෙන්න ඕනද? අද අපි මෙහෙම නිරෝගී වෙන්න අපි හෙට දවසේ අපේ ජීවිත කොයි මට්ටමකට පත්වෙද කියලා කියන්න බෑ අපට. හෙට වෙනකොට දැන් බණ කියන මම අද හෙට වෙනකොට අංශභාගය හැදෙන්න පුළුවන්. උදේ නැගිටිනකොට තැම්මිට. නැගිට ගන්න බැරි වෙන්න පුළුවන්. බ්‍රේන් ඩෙත් එකක් වෙන්න පුළුවන්. කෝමා හැදෙන්න පුළුවන්. එවැනි ඉරණමක් තියාගෙන මේ අපි ඉන්නේ වෙනතුනේ. එනසා මේක කල් දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. ධර්මයේ නාමයෙන් පින්නොතින අපි මොකක් කළත් මෙන්න මේ ඉලක්කය අපට තියෙනට ඕන. අපේ ජීවිතයේක ප්‍රමුඛත්වයක් වෙන්න ඕනේ මෙන්න මේක. අපි බොහෝ විට මේකට ප්‍රමාද වෙනවා. රැකිරක්ෂා නිසා හෝ අධ්‍යාපනය නිසා, දරුවන්ගේ වැඩ නිසා මේ නොඑක් දේවල් කිය කිය අපි මේක පරක්කු කරනවා. ඇත්තටම පින්නොතනේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විශ්වාස කරනවා නම්, උන්වහන්සේගේ ධර්ම ගැන අපට ශ්‍රද්ධාවක් තියෙනවා නම්, උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ ගැන අපට දැනුමක් තියෙනවා නම්, උන්වහන්සේ දේශනා කරපු අපේ ජීවිත අභියෝග මොනවද කියන එක අපි තේරුම් ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ ඉපදිච්ච සත්‍යයකට තියෙන ජීවිත අභියෝග, ජීවිතයේ තියෙන ප්‍රධාන චැලෙන්ජස් මොනවද කියලා. මොනවද? පින්නොතනේ ප්‍රධාන වශයෙන් තුනක් ගැන බුදුහාමුදුරුවෝ කියනවා. මොකක්ද ඒ තුන? එකක් තමයි මහලු වීම, ජරාව කියන එක. දෙවැනි එක මරණය. තුන්වැනි එක නැවත ඉපදීම. සමහර අය ලෙඩ නොවෙන ඇත්තේ නෝ ඒක. හැබැයි ලෙඩ වෙන එක ගැන සී කරන්න කියලා කිව්වා. අභික්කන පච්ච වේකන සූත්‍රයේ දේශනා කළා අනිත් අනිත් මෙහි ගන්න කොයි වෙලේ ලෙඩක් වෙන්නේ නැහැ කියන එක. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඇයි අපට සාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්නේ? ඒ සාස්ත්‍රවරයෙක් සරණ යන්නේ ඇයි අපි? සාස්ත්‍රවරයෙක්ගේ සරණ යාමේ අවස්ථාවයි මොකද්ද කියලා දේශනා කරනකොට දේශනා කළේ මෙන්න මේ කරුණ තුන. මහලු වීම, මරණය, නැවත ඉපදීම. මෙන්න මේ කරුණ තුන ලෝකයේ තුල තියෙන නිසා තමයි ලෝකයට සාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්නේ. සාස්ත්‍රවරයෙක් ලෝකේ බබලන්නේ කියලා දේශනා කළා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ බබලන්නේ. අතිරෝචති පඤ්ඤාය කියලා කියනවා. අධිකතර වූ ප්‍රඥාවෙන් සම්මා සම්බුදුරයෙක් ලෝකයේ තුල බබලනවා. බබලන්නේ ඇයි? මෙන්න මේ කරුණ තුනේ පිළිබඳව තියෙන අභියෝගය අප හැම ඉදිරි පිටම තියෙන නිසා මේ අභියෝග ජය ගන්නට. ඒකෙන් කියන්නේ ධර්මය රැකගැ කියලා මහලු නොවෙන්නේ කියන එක නෙමෙයි මේ කියන්නේ. මහලු වීමේදී වෙන දුක නිදහස් කරන එක. ධර්ම රැකගැ කියලා මැරෙන්නේ නැහැ කියලා කියන එක නෙමෙයි මේ කියන්නේ. මරණයටපත් වෙනවා. නමුත් මේ මරණ අභියෝගයේදී මානසික නොවැටෙන විදිහට මනස හදාගන්න. මේ අභියෝග දෙකටම වඩා බුදුදහමෙන් ප්‍රධාන අභියෝගය කියලා සැලකන්නේ ගැටලුව කියලා සැලකන්නේ මොකද්ද? නැවත ඉපදීම. නැවත ඉපදීම ගැටලුවක් වන්නේ ඇයි? නැවත ඉපදෙන අවස්ථාවේදී දුගතියට වැටෙන තියෙන අවස්ථාව. මේක තමයි පිනොතින අපට තියෙන ප්‍රධානතම අභියෝගය. ඔබ බලන්න ඔබ ජීවිත කාලෙම කරපු දේවල් ටික. දරුවෝ හදපු එක, ගේ දොර හදපු එක, ඉඩ කඩන් ටික, ඔබේ රූප සම්පත්තිය, ලැබපු උපාධි සාධක ටික, ධනය, මේ ඔක්කොම වටා පිටේ තියාගෙන ඔබ මරණ මොහොතේ බලන්න මේවා ඔබට පරලෝ සුගතිගාමීන උදව් කරනවද කියලා? ඇතැම් විට තියෙන සුගතියක් නැති වෙන්නේ මේ උදව් කරන. සුගතිය ලබන්න නෙවෙයි. පින්නතුන් මේ කිසිම දෙයක් පරලෝ සුගතිගාමීවට බලපාන ප්‍රධාන සාධක නෙවෙයි. එහෙනම් අපි පින්නතුනි මේ අපේ දරුවන්ට, ඥාතීන්ට, දේපළවට සලකන ගමන් ඊට වඩා ජීවිතයේ ප්‍රමුඛත්වයේ දෙන උන කුමක් සඳහාද? මේ දහම තුල හැසිරෙන්නට, මේ දහම තුලින් හිත දිනු කරගන්නට, හිත පිරිසිදු කරගන්නට අපි වැඩි ප්‍රමුඛත්වයේ දෙන්නට ඕන. ඒ කර්ම විපාක දීමක් වශයෙන් එනවා නේද? කර්ම දැන් අපි ඉස්සර කාලෙකදී කරපුදී මේ කාලෙත් කරද්දී ඒවා විපාක දීමක් වශයෙන් එනකොට රවසානේදී ඔව් අතීත කර්ම බලපාන අපට. හැබැයි ඒ අතීත කර්ම ජය ගන්න පුළුවන් ශක්තිය අපට තියෙන මෙතෙන්දී. අතීත කර්ම කිව්වම කර්ම දෙකක් තියෙන එකක් මේ ආත්ම භාවයේදී කලින් කරපු ඒවා, ගිය ආත්ම භාවන කරපුවා. ඇත්තටම මේ ආත්ම භාවය අපි ඉපදෙනකොට දුගති ගාමි වෙන්න තරම් ප්‍රබල කුසල අපිට තිබෙන්නේ නැහැ. හරිද? මේ ආත්ම භාවය අපි මුලින්ම පිළිසිනගෙන මෙලොවට බිහි වුණානේ. ඒ අපි උපදින මොහොතේ අපි අපාගත වෙන පුළුවන් ප්‍රබල කුසල අපට තිබෙන්නේ නැහැ. තිබෙනම මොකද වෙන්නේ? ඔව් තිබ්බනම් අපි මෙහෙ එන්නේ නැහනේ. ඔව් තිබ්බනම් අපි මෙහාට එන්නේ නැහැ. එහෙනම් අපි දුගතිකට යනවා. එතකොට ඒ අකුසල් නැතුව නෙවෙයි. ඊට වඩා අපේ කුසලයේ බලවත් තිමිච්ච වෙලාවකදී තමයි අපි මනුස්ස ලෝකෙ ඉපදුනේ. එතකොට මනුස්ස ලෝකයේදී අපි ආනන්තාරේ කර්ම හෝ නියති මිත්‍යා දෘෂ්ටි ගියොත් විතරයි අපි අනිවාර්යෙන්ම අපගත වෙන්නේ. එතකොට අපට අවසාන චුති චිත්තයේදී බලපෑම වෙනවා අතීත කර්ම වලට. ආත්මවා සිය ගාන කියව අපට බලපානවා. හැබැයි අපි මේ ජීවිතය තුළ ධර්ම ශ්‍රවණය කළා. අපි නියම රැකවරණේ දාගත්තොත් අතීතයේ මොන කර්ම තිබුණත් ඒ වගේ අපි දුකදි කම වෙන්නේ නැහැ. අපට මෙතෙන්දී නිවැරදි වෙන්න පුළුවන්. ඒ සඳහා හැබැයි අපි ධර්මයේ ගැඹුරම කුසල් මොනවද කියලා තේරුම් ගන්නට ඕන. වාග් දේවල් කරාට විතරක් හරියන්නේ නැහැ. කෙනෙකුගේ ජීවිතය සාර්ථක වෙන කරුණු දෙකක් තියෙනවා. එකක් විෂන් එක, අනිත් එක මිෂන් එක. දැක්ම සහ මෙහෙවර කියන දෙකම අවශ්‍යයි. බොහෝ දෙනෙක් කතා කරන්නේ මිෂන් එක ගැන. කාල කළමනාකරණයක් වරන්නේ කොහොමද? දවසට වැඩිපුර පැය ගාණක් වැඩ කරන්නේ කොහොමද? හොඳම යුනිවර්සිටි එකට යන්නේ කොහොමද? වැඩිපුර ධනයක් ඉතුරු කරගන්නේ කොහොමද? මේ කාරණා ටික තමයි බොහෝ විට මනෝවිද්‍යාඥයෝ නැත්නම් කවුන්සලර්ස්ලා මේ ඔක්කොම සාකච්ඡා කරන්නේ සමාජ විද්‍යාඥයෝ මේ ටික. නමුත් පින්නතුනි, මේ මොනවා කළත් අපේ දැක්ම විෂන් එක නිවැරදි නොවුනොත් අපි හුඟක් වැඩ කරාට කියලා විතරක් සාර්ථක නැහැ. විෂන් without mission is vision without mission is useless mission without vision is blind දැක්මක් නොමැති මෙහෙවර අන්ධයි මෙහෙවරක් කාර්යභාරයක් නොමැති දැක්ම නිෂ්ඵලයි කියලා කියනවා එනිසා මේ විෂන් එක සහ මිෂන් එක කියන කාරණා දෙකම අවශ්‍යයි. විශේෂයෙන් බෞද්ධයන් විදිහට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දර්ශනයක් තියෙනවා. ඒක උන්වහන්සේගේ පෞද්ගලික මතයක් නෙවෙයි. ඒක තමයි යුනිවර්සල් ට්‍රූත් එක. යුනිවර්සල් විෂන් එක ඒක. අන්නේ විෂන් එකත් එක්ක අපි කාලය ගත කරොත් තමයි අපි කරන කාර්යභාරය සාර්ථක වුණා වෙන්නේ. එතකොට එතෙන්දී අපි කරන අඩුම කාර්ය ප්‍රමාණයකින් වැඩිම ප්‍රතිලාභ ලබන විදිහට අපි ඒක කරන්න ඕන. දැන් ඔබ උදෑසනට බුදුහාමුදුරන්ට පූජා කරන පෑන් කෝප්පේ ඔබට සාදු කියලා වැඳලෙන්නත් පුළුවන්. ඔබේ ගෙදරින් අනිත් දරුවන්ට තත ගහලා පූජා කරන්නත් පුළුවන්. ඒක පූජා කරන ගමන් මේ විශ්වයේ ඉන්න සියලුම පින් අනුමෝදන් වෙන පුළුවන් සත්ත්වයන්ට අනුමෝදන් කරලා දෙන්නත් පුළුවන්. එකම ක්‍රියාව. එක්කෙනෙක් සාමාන්‍ය විදිහට වෙන වෙන දේවල් හිතේ තර්ක තියෙනවා. තව කෙනෙක් දරුවන්ට තත ගහලා දරුවන්ට ආනිසංස ලබා දීලා ගන්නවා. තව කෙනෙක් විතරක් නෙවෙයි මුළු විශ්වයේම ඉන්න සත්ත්වයන්ටත් මේක බෙදා දෙනවා. එක පොඩි ක්‍රියාවෙන් බලන්න පිනුතුනි කොයි තරම් දුර දෙයක් කළාද කියලා. අපි කරන පින්කම් විතරක් නෙවෙයි සාමාන්‍ය එදිනදා කරන දේවල් වලින් උනත් පින්නොතින අපි කාර්යාලයක වැඩ කරනවා නම් වෙනත් ස්ථානික වැඩ කරනවා නම් මේ වගේ තැනකට එනවා නම් ඒ ආපෝ අපි දවසේදී පින්නොතුනි කී දෙනෙකුට යහපත වෙන දේක් අපට කරන්න පුළුවන්ද? ඒ එන මගතොටේදී නැහැ. ඊටම සරල දෙයක් ගන්න. ඔබේ ගෙදර වැඩිපුර දෙයක් තියෙනවා නම් කර්මීච වෙන්න පුළුවන්, දොඩම් වෙන්න පුළුවන්, දෙහි වෙන්න පුළුවන්, ගෙනල මේසය අකුඩ තියන්න පුළුවන් නේ කටියට ගන්න. හැදැම්ඩ ගෙදර වැටි වැටි යනවා ඒවා. නැත්තම් අල්ලපු ගෙදර ඒවා තියෙනවා, අල්ලපු ගෙදරෙන් ඉල්ලගෙන හරියවිල්ලා. පින්නතුනි මේ වගේ සරල දෙයින් ඉඳන් අපට අපි නොසිතන පැති හුඟක් අපේ ජීවිතේ කරන්න පුළුවන්. නමුත් මේ වගේ සරල දෙයක් නෙමෙයි බුදුදහමෙන් කියන්නේ උත්සාහ කරන්නේ. ඊට වඩා ගැඹුරු දෙයකට අපි යන්නට ඕන. ඉතින් මෙන්න මෙතෙන්දී විශේෂයෙන්ම කර්මය අපට බලපාන ප්‍රධාන සාධකයක්. හැබැයි සඳහන් වෙන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරය කියන්නේ උපාය දන්න කෙනා අපායෙන් බේරේ කියලා කියනවා. උපාය දන්න කෙනා අපායෙන් බේරේ කියලා. එකම කර්මය කළා. බුදුහාමුදුර සඳහන් කරනවා එක විදි අකුසල කර්ම දෙකක් තියෙනවා. එක්කෙනෙක් ඒ අකුසලයම කළා දුගතිගාමි වෙනවා. තව කෙනෙක් ඊට සමානම අකුසලයක් කළා සුගතිගාමි වෙනවා. බුදුහාමුදුර සඳහන් බුදුහාන් අහන ඇයි කියලා. බුදුහාමුදුර ලස්සන උපමාවක් කියනවා. සමාන ලුණු කැට දෙකක් ගන්න. එක ලුණු කැටයක් මේ කුඩා වීදුරුවකට දාලා දිය කළා හරින්. අනිත් ලුණු කැටේ ගඟකට දාන්න. ගඟට දාපු ලුණු කැටේ දිය උනාට පස්සේ ඒකෙන් වතුර ටිකක් අලම් බලන ලුණු රහ දෙකල මේක බලන්න. ලුණු කැටේ සමානයි. නමුත් එක ලුණු කැටයක් දැම්ම තැන බලා ගන්නවත් බෑ දැම්මද කියලා අනිත් තැන හොඳට පේනවා. අන්න ඒ වගේ තමයි සමහර අය වීදුරුවේ ඊට වතුර දැම වගේ එයාගේ කුසලයේ ඇත්තට ප්‍රබල නැහැ. එක පොඩි අකුසලෙන් එයා දුගති ගාමි වෙන්න පුළුවන්. නමුත් තවත් කෙනෙක් ඉන්නව අර ගංගාව වගේ. එයාගේ ජීවිතේ කුසල පැත්ත වැඩි, පින වැඩි, ප්‍රබල යාගේ. ඒ නිසා අර කරන පොඩි අකුසලය එයාට දුගති ගාමි වෙන තරම් හේතු වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මෙහෙම ක්‍රමයක් තියෙනවා. එතකොට අපි මේ මුලින් සඳහන් කළේ අපට තියෙන ප්‍රධාන අභියෝගයේ ජීවිතේ මෙන්න මේක ජයගන්නට නම් අපි සාමාන්‍ය දානමය පින්කම් විතරක් නෙවෙයි සීල භාවනා දෙකත් පුළුවන් තරම් කරන්නට ඕන. සුගතිගාමී වීම හැකිරේ දේශනා කරන ප්‍රධාන කාරණා තුනක් තියෙනවා. ඒ තමයි ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව. දානෙ නැහැ කියලා දුක් වෙන්න එපායි. දානි තිබුණොත් තමයි මේ දෙකට එන්න හම් වෙන්නේ. දානි නැති කෙනා මේ කිට්ටුවටවත් එන්නේ නැහැ. දැන් ඔබ දන් දෙන නිසා තමයි මේ බණහල අනිත් කුසල හඳුනගන්නේ. දන් දෙන නැති කෙනෙකුට මේ ධම ලැබෙන්නේ නැහැ. දන් දෙනකොට ඔබට හොඳම කල්යාණ මිත්‍රයන් ලැබෙනවා, හොඳම ධම ලැබෙනවා. ඒ ඔබගේ දානමය පින්කම් නැමැති ඔබගේ සත්පුරුෂ ධම විසින් තමයි ඔබට මේ තථාගත ධර්මයක් ලැබෙන්නේ. දානේ ඕනේ නැහැ කියලා ආපි අනිත්‍ය භාවනාව විතරක් වැඩමයි කියලා හිත ඉන්න හිට පින්නතුනේ දහම අහුවෙන්නේ නැහැ. එහෙම කෙටි මාර්ග වලින් අසත්පුරුෂ ධහමකින් මේ නිවීම ඇති කරගන්න බෑ. මේ සත්පුරුෂ ධම් වලට අනුපිළිවෙල යන්නට ඕන. එතකොට පින්නතුනේ ප්‍රධාන වශයෙන් ශ්‍රද්ධාව, සීලය, ප්‍රඥාව කියන මේ කාරණා තුන අවශ්‍ය වෙනවා සුගතියක් සඳහා. ඒව හැකිතා ජීවිතේ වැඩිපුර කරන්න. හැකිතාක් දිනකට බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව මේ ආදී දෙයක් වැඩිපුර කරන්න. කල්ල කල්ල හිත සක්මත් කරගන්න. බාහිර අරමුණකින් තමන්ගේ හිත කැළඹෙන්නේ නැති විදියට හැකිතාක් දුරට හිත සක්මත් කරගන්න. සාමාන්‍ය දෙයකින් විතරක් නෙමෙයි පින්නතුනි. කෙනෙක් කැවිල ඔබගේ ජීවිතයට හානියක් කරත් ඒ හානියකදීවත් ඔබේ හිත කම්පාවටපත් නොවන විදිහට හදා ගන්න ඕන හිත. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම තුනින්. එතකොට සුගති ස්ථාවර කරගන්න එක තමයි පළවෙනි දේ. දෙවෙනි කාරණේ තමයි මේ මොහොතේ අපේ හිතට යම්සි විදිය මානසික පීඩාවක් එනවා නම් අන්න ඒ මානසික පීඩාවෙන් තමන් කොහොමද දුර වෙන්නේ කියන කාරණේ. කවුරු හරි ඔබ නොසලකා හැරියොතින්, ඔබට කරදර කරොතින්, ඔබට බැන්නොතින්, ඔබගේ ළඟම ඥාතිවරයෙකුට හානියක් කළොතින්, ඒ වෙලාවට බලන්න ඔබගේ හිතට එන පීඩනය. නැත්නම් ඔබ ඊටාම ආදරය කරන කෙනෙක් ලොකු අසනීපයකට පත් වුණා, නැත්නම් දැන් මරණයට පත් වුණා කියලා තව මොහොතකින් ඔබට කෝල් එකක් එන්න පුළුවන්. ඔබ ඊටාම ආදරය කරන කෙනා. එවැනි වෙලාවකදී බලන්න ඔබේ හිත ඔබ මානසික නොවැටෙන විදියට කොයිතරම් ස්ථාවරද ඔබ තියාගෙන ඉන්නේ කියලා. පින්නතුනි මෙන්න මේක තමයි, මෙන්න මෙතනින් තමයි ධර්මයේ සාන්දෘෂ්ටික බව බලන්නේ. ධර්මය මේ ජීවිතයේදීම විපාක ලැබෙනවා කියන එක බලාගන්නේ මෙන්න මෙතනින්. ධර්මයේ අකාලික බව immediately effective කියන එක බලාගන්නේ මෙන්න මෙතනින්. මෙන්න මෙතෙන්ද පින්නතුනි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන කාරණා දෙකක් තියෙනවා. එක අතකින් මෛත්‍රිය, අනිත් අතින් සතිමත් බව දිනු වෙනට ඕන. පුළුවන් තරම් දුරට මෛත්‍රිය දිනු කළ තියෙනට ඕන. වැඩි වාර ගණක් පඩවලා තියන්න ඕන. සීල සත්ව සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා පුළුවන් තරම් හිතන්න. ඒ හිතන විතරක් නෙවෙයි, ඒ හිතනවත් එක්කම තමන්ගේ ජීවිත තුළ වෙනසක් වෙන්නට ඕන. තමන්ගේ gedara ඉස්සරහා පාරායනේ ටික සුද්ධ කරන එක දක්වාම මේක විහිදල යන්නට ඕන. තමන්ගේ gedara ඉස්සරහා ඒ කොරිඩෝරෙන් කී දෙනෙක් නම් දවසකට යනවද? ඒ කෙනා කෙරෙහිත් ඔබ මෛත්‍රියක් දක්වන ඔබගේ gedara ඉස්සරහා ලස්සනට ඔබ තියාගන්නවා. සතියකට සැරයක් ගාන කරන කෙනා ඉන්න පුළුවන්, ඒක වෙනම කතාවක්. එයා ආවත් නැවත් ඇතැමිට ඔබගේ දෑතින්ම මේ පින කළා, ඔබ ලස්සනට පාර තියාගෙන ඉන්නවා. ඒ දේ කරාම යනවා පින්නතුනි. ඔබ හිමිදිරි පාන්දරම නැගිටලා සුළු වේලාවක් හරි මෛත්‍රී භාවනා කරනවා. අද දින මට හමු වෙන හැම කෙනෙක්ම, මගේ ළඟින් සේවා ගන්න එන හැම දෙනෙක්ම සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා හිතන්න. අද දින මගේ ඇහැට පේන, මගේ කනට ශබ්ද ඇහෙන, මට හිතට අරමුණු වෙන හැම දෙනෙක්ම සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා විනාඩි 5ක් Taman නිදාගත්ත ඇඳේ ඉඳගෙනම සිහි කළ ඇඳෙන් බහින්න. ඊළඟට නැවත ඇඳට එනකොට, රාත්‍රී නිින්දට යනකොට තායි කල්පනා කරන්න. අද දවසේ මට හමු වෙච්ච හැම දෙනෙක්ම, මාත් එක්ක කටයුතු කරපු හැම දෙනෙක්ම සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා මනස පිරිසිදු කරගෙන නිින්දට යන්න. පින්නතුනි මේවත් එක්ක හිතන්න එපා සරල දෙයක් කියලා, ජීවිත ලොකු පරිවර්තනයක් වෙනවා. ඒ පරිවර්තනය කියන්නේ තමන්ගේ ජීවිතේ, මේ ජීවිතේ කරදර කම්කටොළු වෙන තින හුඟා දේවල් මේ බලවත් කුසලෙ නිසා වළක්වනවා. තමන්ට එන්න තියෙන යහපත උපරිම ලෙස මේ කර්මයේ විසීම තමට ලබා දෙනවා. 아무තු ප්‍රාර්ථනා කිරීම අවශ්‍ය නැහැ. ගහකින් ගෙඩියක් ඕන කියලා අපිට ගහේ කෙළවරට ගිහින් ඇද්දට ගහෙන් ගෙඩිවත් මල්වත් එන්නේ නැහැ. අපි මොකද කරන්න ඕන? ගහේ මුලට පස් ටික, වතුර ටික, පොහොර ටික අපි ලං කරනකොට නිසි වේලාවට හිරු එළිය ලැබිලා නිසි වේලාවට ඒකේ පල දරනවා. අන්න ඒ වගේ වෙනත් අපිට තියෙන්නේ අපේ හිත නැමැති ගස මුලට පරිත්‍යාගශීලීත්වය, මෛත්‍රිය, ප්‍රඥාව නැමැති පොහොර ටික, පස් ටික, වතුර ටික ලං කරන එක විතරයි අපිට කරන්න තියෙන්නේ. අපේ ජීවිතේ ප්‍රතිඵල ටික ලබා දෙන එක ඒ ධර්මානුරූපව, කර්මානුරූපව ඒව નિરાයසින් වෙනවා. ප්‍රාර්ථනාවෙන් විතරක් මේක එන්නේ නැහැ. මේට අදාළ කාර්ය අපේ ජීවිත තුළ උපරිම ලෙස සත්භාවයෙන් කරන්නට ඕන. තමන් කරන හැම දෙයකදීම දහම් කැඩපතක් තියාගෙන ධම්ම මිරයකින් තමන් බලන්න. මොකද බලන්න? මං මේ දේ කිරීමෙන් මගේ තෘෂ්ණාව, දෘෂ්ටිය, මාන්නය, මගේ ආසාව, මගේ සක්කාය දිට්ඨිය, මගේ මාන්නය අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න. සාමාන්‍ය දේවල් විතරක් නෙවෙයි, පින්කම් දාන ආදී විතරක් නෙවෙයි, තමන් කොණ්ඩේ පීරන කොටත් බලන්න, ඇඳුමක් අඳින කොටත් බලන්න, හැම දෙයකදීම බලන්න මම මේක කිරීමෙන් මම ඒක කරන්නේ මගේ මාන්නය වැඩි කරගන්නද, තෘෂ්ණා වැඩි කරගන්නද, සකැඩිටි වැඩි කරගන්නද කියලා බලන්න. එතකොට තමන්ටම තේරෙනවා තමන් ජීවිතයේ කුමක් සඳහාද මේ දේ කළ යුත්තේ කියලා. ඒත් එක්ක තමන් කරන ධානිසංශ වැඩි, ඉතාම ප්‍රබලයි ඊට පස්සේ තමන් කරන ධානිසංශ. අනිත් දේ තමයි ඒ දේ කළ තමන් බාහිරින් කීර්තිය ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නේ. තමන් කරනකොටම තමන්ට ඒක ආනිසංශ ලැබෙන බව තමන් දන්නවා. යම් කිසි කෙනෙකුට මං උදව්වක් කරවතින් ඒ උදව්ව ලබන කෙනා මට ප්‍රශංසා කරන්න ඕනේ ඇත්තෙන්ම. මං එයාට ප්‍රශංසා කරන්න ඕනේ ඔයා මගේ උදව්ව ගත්ත නේද කියලා. අපි බොහෝ විට කියන්නේ මං මෙච්චර කළා අය එක මතකවත් තියාගත්තේ නැහැ කියලා දොස් කියනෝනේ. කියලේ ගුණේ දන්නේ නැහැ කියලාත් එහෙමත් කියනෝනේ. පින්නතුනේ උදව්වක් කරනකොටම යම් කිසි කෙනෙකුට යහපතක් කරනකොට මේ මහා කුසලයක් තමයි ලබාගත්තේ. ඒ පින්කම කරන්නට තමන්ට උපකාර කරපු ඒ ඇට අපි කෘතඥ වෙන්නට ඕන. ඒ අය ප්‍රතිඋපකාර කරන්න නොකරන එක වෙනම දෙයක්. එයාම නොකලත් පින්නතුනේ අපට ඒදී අවශ්‍ය වෙලාවේදී අවශ්‍ය තැනින් අපට ලැබෙන එක. අපි යාගෙම බලාපොරොත්තු වෙන්නේ. අපි බොහෝ විට බලාපොරොත්තු වෙන්නේ යාමකට සලකන්න ඕන කියලා නේ. ලිඳක වතුර බාල්දියක් දාලා වතුර ගත්තොතින් වටේම වතුර ටික ඇවිල්ලා එතන පිරෙනවා. ඉක්මනටම පිරෙනවා. පොඩ්ඩක්වත් ස්පේස් එක තියන්නේ නැහැ. සමකරන මේක. අන්න ඒ වගේ අපි මේ විශ්වය වෙනුවෙන් ලෝකේ වෙනුවෙන් යමක් කරනකොටම ලෝක ධර්මතා විසින් අපට ඒ වාසි ටික එවලෙම අපේ පැත්තට නැඹුරු වෙනවා. අපි ඒ ගත්ත තැනින්ම දේ අපිට ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. මේක තමයි විසුම ධර්මතාවයෙන් කියලා කියන්නේ. මෙන්න මෙතෙන්දී පින්නතුනේ අපි කතා කරේ මේ. තමන්ගේ හිතට මනසට දුකක් එනකොට ඒකෙන් තමන් නිදහස් වෙන්නේ කොහොමද කියන කාරණේ. සචිත්ත පරියෝදපණන් කියන්නේත් මේක. අර බුදුදහමේ කියන විදිහට සම්බපාපසකරණං කුසලස උපසම්බදා කියන එක පින්නතුනේ ඒ කාරණා දෙක බුදුදහමේ විශේෂත්වය නෙවෙයි. දැන් මේ පින්නතුනේ බුදුදහමේ කියන ලක්ෂණ ප්‍රතිඵල ගැන හදි කියවනේ. ඒක බුදුදහමේ මූලික ඉලක්කය නෙවෙයි. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන කලින් ලෝකයේ අය කර්ම විශ්වාස කළා. හොඳ කර්මයක් කළා. පංච නීවරණ දුරු කළා කල්ප ගානකට. එහෙම අය හිටිය ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. රාග ද්වේෂ මෝහ දුරු කරන විදිය කාලෙකට එයා දැනගෙන හිටියා. නමුත් බුදුදහමෙන් විශේෂයෙන් අපට කියන්නේ මෝහය අවිද්‍යාව කියන චෛතසිකය දුරු කරන ක්‍රමය. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බුදුදහමෙන් කියන පංච නීවරණයක් ගැන කියලා නේද? පංච නීවරණ ගැන සූත්‍ර පිටකේ හුඟක් තැන්වල තියෙනවා. නමුත් වෙනදෙන බුදුදහමේ ඉලක්කය පංච නීවරණ දුරු කිරීම විතරක් නෙවෙයි. බුදුදහමේ නීවරණ කීයක් කියනවද? නීවරණ 6ක් කියනවා. අවිද්‍යා නීවරණයත් එක්ක මෙන්න මේ අවිද්‍යා නීවරණයට පිළිතුරු සොයනටයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කල්ප ගාන පෙරම් පුරලා ඇස් ඉස් මස්ලේ දන් දීලා මේ සුවිශේෂී පරිත්‍යාගයක් කරන්න. මෙන්න මෙතෙන්දී පින්නතුනි අපට එන වර්තමානින දුක් ටික නිදහස් වෙන නම් තනිකරම ඒක තීරණයවන්නේ අපි කොයිතරම් දුරට අවිද්‍යාව දුරු කරනවාද කියන කාරණේ මත. අපි මේ දුක් විඳින පින්නතුනේ සම්පූර්ණම අවිද්‍යාවෙන්. කෙනෙක් තමන්ට බනිනකොට ඒ නිකුත් වෙන සද්දය අපි හිතන්නේ නිකුත් කරපු කෙනාට අයිති කියලා. මේ අහවලා තමයි මට බෑන්නේ. අහවලා තමයි මහත් එක hina වුනේ. අහවල් කෙනා තමයි මට නොගැලපෙන දෙයක් කිව්වේ කියලා ඒ සද්දය මේ කෙනාට තියලා අපි බඳිනවා. පින්නතුනේ අතීත කාලේ ওই ධර්මයේ සඳහන් එක්තරා උපමාවක්. රජ කෙනෙක් ඉන්නවා. ඒ රජතුමා ගමනක් යනවා. ගමනක යන අවස්ථාවේදී රජතුමාට ඇහෙන ඉතාම ලස්සන වීණා නාදයක්. ඇමතියෙකුට කියනවා මොකක්ද අර සද්දේ කියලා. ඇමතිය කියනවා රජතුමනි ඔක ලස්සන වීණාවක් වයි. හා එහෙනම් ඒ සද්දේ තියෙන වීණාව ගේන්නේ කියලා කියනවා. ඊපස්සේ කියනවා මට පෙන්වන්න කියලා සද්දේ. එයා කියනවා රජතුමනි එහෙම සද්දේ මේකේ නෑ, මේක මේ බෝ එකෙන් ගහන්න ඕන, දක්ෂ කෙනෙක් ගහනකොට තමයි මේකේ සද්ද එන්නේ, මේකේ සද්දේ තැම්පත් වෙලා නෑ කොහෙවත් කියලා. මේකේ වල හේතුඵල ධර්ම මත ඇති වෙන දෙයක් කියලා. ඊට පස්සේ රජතුමා කියන එහෙනම් එවැනි වීණාවකින් වැඩන්න, එහෙනම් ඔක කුඩු කරන්න, කුඩු කළා ඔක පුච්චන්න කියලා. කියලා අලු ටික පාගලා මේ අහසට දානවා. ඔයි වගේ දෙයක් ඉන්නම් මට මේ සද්ද ඕනේ නෑ කියලා, ඔයි වගේ උපකරණයක් නැවොන් නෑ කියලා. පින්නතුනි ඒ දෙයම තමයි අපි රූපයක් දකිනවා නම්, ශබ්දයක් අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම්, දිවෙන් රසයක් විඳිනවා නම්, කයට පහසක් විඳිනවා නම්, මනසට අරමුණක් එනවා නම්, ඒ කිසිම දෙයක පින්නතුනි කලින් තැම්පත් වෙච්ච දෙයක් නැහැ. රෙඩිමේඩ් ඒවා මොනවත් නැහැ. සම්මුති ලෝකයේ තුල රෙඩිමේඩ් ඒවා කලින් සකස් වෙච්ච ඒවා තියෙනවා. ඒ සම්මුති ලෝකයේ තුල ඉන්නකන් අපි දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. අපට දුකෙන් නිදහස් වෙන ඕන නම් සම්මුති සත්‍ය ඉක්මවලා පරමාර්ථ සත්‍ය කරා පියන්නට ඕන. ඒ පරමාර්ථ සත්‍ය කරා යන සත්‍ය දිපින්නතනි කලින් සකස් කරපුව සෝදානම් කරපුව මොනවත් නැහැ. ඔබ ෆ්‍රිජ් එක ළඟට යද්දී කලින් ෆ්‍රිජ් එකේ ලයිට් එක ඕන් වෙලා ඔබ එනකම් බලන් හිටියේ නැහැ. ඔබ කණ්ණාඩි ළඟට යද්දී ඔබ එන්න කලින් ඔබේ පින්තූර එහෙ කලින් එහෙ තිබ්බේ නැහැ. ඔබේ කණ්ණාඩි ළඟට ගියත් ඔබ යන්නේ රාත්‍රී කාලයේ ඝන අන්ධකාරය නම් ඔබට ඒත් ඒ රූපය පේන්නේ නැහැ. ඔබේ කණ්ණාඩි ළඟට ගිහිල්ලා ඇස් දෙක වහගෙන හිටියේ නම් ඒත් ඔබට ඒ රූපය පේන්නේ නැහැ. ඒ රූපේ එවැලට නිර්මාණය වන්නේ හේතු රාශියක එකතුවකින්. එක පැත්තකින් දර්පණය තියෙනවන ඔබ මේ පැත්තෙන් ඉදිරිපත් වෙන්නට ඕන, ආලෝකය තියෙනවන ඔබ ගැස දල්වා බලන්නට ඕන, විඥාණය පහළ වෙන්නට ඕන. මේ කරුණු ගානක එකතුවකින් තමයි එවැනි රූපය පේන්නේ. ඒ වගේ තමයි ඔබ මේ වෙලාවේ ඇසින් රූපයක් දකිනවා නම්, කනෙන් ශබ්දයක් අහනවා නම්, නාසයෙන් ගඳ සුවඳක් විඳිනවා නම්, දිවෙන් රසයක් විඳිනවා නම්, ඒ කිසිම දෙයක් මේ අභ්‍යන්තර ආයතනවලවත් බාහිර රූප ශබ්ද ආදීවත් කලින් තැම්පත් වෙලා තිබිච්ච දේවල් නෙවෙයි. දැන් මේ ශබ්දය වහනකොට මේ ශබ්දය කලින් තිබ්බ දෙයක්වත් නෙවෙයි, පස්සේ ඉතුරු වෙන දෙයක්වත් නෙවෙයි. මේ දේ තමයි පේනොත්නේ අපේ සියලු මධ්‍යකීම වල ස්වභාවය. නමුත් අපි අවිද්‍යාව විසින් මේක පිළිගන්නේ නැහැ. ඇහැට රූපයක් දකිනකොටම කියන අර කලින් දැකගෙන තමයි මේ පේන්නේ කියලා. ෆ්‍රිජ් එක අරිනකොටම හිතෙන්නේ ලයිට් එක පත් වෙලාම මේක තිබ්බ කියලා නේ. මේක කලින් ඕෆ් වෙලා තිබිලා මේ අරිනකොටේ පත් උනේ කියන එක ඔළුවට එන්නේ නැත්තේම. අපි ඒකට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ. අන්න ඒ වගේම තමයි අපි මේ ලබන අත්දැකීම පින්නතුණි පෙරපස නොවි මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන අත්දැකීමක් මේ තියෙන්නේ. මෙන්න මේක හරියට දැක්කොතින් පින්නතුණි බාහිර ලෝකෙට අපි නැඹුරු වෙන්නේ හැම වෙලාවෙම අභ්‍යන්තරයේ බලන්නේ. ධර්මයේ දන්නේ නැති මුළු ලෝකයාම බාහිරට ඇස දල්වාගෙන බලන් ඉඳිද්දී අපි මොකද කරන්නේ? ඇසට රූප එනකොට තමන්ගේ මෙහෙ මොකද්ද වෙන්නේ කියලා බලන්නේ. අර පැත්තේ කවුරු හරි කෑ ගහනකොට කටහඬ අඳුර ගන්න නෙවෙයි උත්සාහ කරන්නේ. ඒ කටහඬ ඇහෙනකොට මට මෙහෙ දැන් මොකද්ද වෙන්නේ කියලා බලනවා තමා. මේ අතීත අධ්‍යක්ෂ ටිකත් එක ගැට ගහලා හා ඒක අහවලා ගහනද අහවල කුරුල්ල ගහනද කියලා දැන් අපි ඒ රූපයත් එක්ක බඳිනවා. මේ බඳිනවත් එක්කම පින්නතුනි කෙලවර වන්නේ කොහෙන්ද? බෝනස් එකකුත් එකයි හම්බෙන්නේ, නිකන් නෙවෙයි. ජරා මරණ ප්‍රිය විප්‍රයෝග මෙන්න මේ බෝනස් ටිකත් එකයි හම්බෙන්නේ, නිකන් නෙවෙයි. ඔබ ඇසින් දකින රූපය මේ මගේ දරුවා, මේ මගේ ගෙදර, මේ මගේ අම්මා, මේ මගේ උපාධිය, මේ මගේ සේවා ස්ථානය කියලා බාහිරින් ගන්නවත් එකම ගන්නේ ඒ දේ විතරක් නෙවෙයි පින්නතුනි. ඔබ මහා දුක් කන්දරාවක් ඒ ගන්නේ, නිකන් නෙවෙයි. මෙන්න මේ ගැන විශ්වාස කිරීම තමයි පින්නතුනි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව හටගත්තොත් ශ්‍රද්ධාවෙන් පස්සේ අපි කියනවා මේ තමන්ගේ සම්මස් නහර ඇට ඇට මිදුළු විනිවිද ගිහිල්ලා දැඩි වීරියක් ඇති වෙනවා කියලා කියනවා. මොකද්ද වීරිය? වීරිය තමයි ඉක්මනටම මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියන වීරිය. දැන් ප්‍රශ්නයක් අහලා තිබුණේ නේ ඇයි අපේ උනන්දු අඩු වෙන්නේ එහෙමයි මේකේ. ඇත්තම එක හේතුවක් තමයි ශ්‍රද්ධාව අධිකම. අපට හිතෙන්නේ නැහැ අපි මේ දර්ශනේ හිටියොත් දැන් අද ඉන්න අපි මේ අවිද්‍යාව පදනම් වෙච්ච දර්ශනේ හිටියොත් අනාගතේ මේ තරම් දුක් ටිකක් විඳින නේද අපි ඉන්නේ කියලා. දහම තුලින් දැනගත්තොත් ඒ බුදුහාඳුරන්ගේ දේශනාවට ශ්‍රද්ධාව පිහිටුවා ගත්තොත් අපි දැඩි වීරයක් ඇති කර ගන්න වෙන ඉක්මනටම දිවාරය දෙක්කීමේ කේදෙන්න ඕන කියලා. ඒකට කියන්නේ ජාගරිය අනුയോഗය කියලා කියන එක. ඊළඟට අපි ආහාර මාත්‍රඥතාව ඇති කර ගන්නවා. උගක් ආහාර පාලනය කරනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නවා. කල්‍යාණ මිත්‍රාසය ඇති කර ගන්නවා. මේ වගේ උපරිම ලෙස අපි වාසිතික ගන්නවා මේ ගමමඟ ඉක්මන් කර ගන්න. එතකොට අපි වැඩිපුර යෙදෙනවා මේකෙන්. වැඩිපුර යෙදෙන්නේ දෙන ප්‍රතිඵල වැඩිපුර පේනවා. ප්‍රතිඵල වැඩිපුර පේන පේන සතුට වැඩි වෙනවා. සතුට වැඩි වෙනකොට තවත් වැඩිපුර අපි කරනවා. අද අපට වෙලා තියෙන්නේ අපි අනිත් හැමදේම කරන්නේ විශ්වාසයෙන්. දහම තුළදී අපට ඒ විශ්වාසය නැහැ. ඇත්තට මේක වෙලා තියෙන්නේ. අපි උදේ පාන්දර අවදි වෙලා රැකියාවට යනකොට පොඩ්ඩක්වත් පරක්කු කරන්නේ නැහැ නේ. ඇයි ඒ? මාසේ අන්තිමට අර හම්බෙන එක දන්නවනේ. ඒ නිසා පොඩ්ඩක්වත් පරක්කු කරන්නේ නැහැ වෙලාවටම. හැබැයි පඩි හම්බ වෙන්නේ නැහැ කියලා නිකන් ඇවිල්ලා කරන්නේ කිව්වොත්. ඔහොම යනවද? ඔච්චර උනන්දු වන්නේ නැහැ නේ. රැකියාවට නේ පිනෝ තිනාඩු වානේ පාටියකට යනකොට උනත් කැම වේලා දෙන්නේ දෙකට එකකුවත් කොහොම හරි ඉඩ ඉස්සලා යනෝනේ. පරක්කුනොත් කැම නැති වෙයි කියලා සමහරට. එච්චර උනන්දුව තියෙන අපේ පිනෝ තුනේ ඇත්තනම බලන අවංකව දහම ළඟදී අපේ මේ උනන්දුව කැපීම තියෙද කියලා. තියෙන පිනෝ තුනත් ඇති නැති වෙන්න බෑ. හැබැයි අපේ කී අඩුපාඩුකම් තියෙනවා පිනෝ තුනේ. යඩුමාඩුම්න් තියෙනවා කියන අපි රිසල්ට් එක ගන්න කරකුවේ කෙනෙක්ගෙන් කියන්නේ. බුදුහාමර දේශනා කරනවා මේ ලෝකේ අපි කරන කියන දේවල් වලින් ඉක්මනටම ප්‍රතිඵල ලැබෙන දේ තමයි ධර්මයේ හැසිරීම කියලා. ලෝකෙ මිනිස්සු බොහෝ දෙනෙක් හිතන් හිටියේ ධර්ම අනුව හදන එක ඉගෙන ගන්න එක රැකිනක්ෂා කරන එකේ ඉක්මනින්ම ප්‍රතිඵල තියෙන කියලා හිතන් හිටියේ. බුදුහාමර දේශනා කරේ ඉක්මනටම ප්‍රතිඵල තියෙන්නේ ධර්මයේ හැසිරෙන එක කියලා. ඉක්මනටම තමයි දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඉක්මනටම තමන්ගේ මානසික සුවය දිනු කරගන්න පුළුවන් මේ ධර්ම තුල කියන එක ඉතාම ලස්සනට බුදුහාමර පැහැදිලි කළ දුන්නා. එතකොට එකක් අපේ ශ්‍රද්ධාව නැතිකම, අනිත් එක මේක යම් කිසි ප්‍රමාණයකට ප්‍රතිඵල දකින්නකන් වීර්යයෙන් අපි කරන්න ඕන. අර රේල් පීලි උඩට කෝච්චිය ගත්තා වගේ කෝච්චිය ගන්නකන් අමාරු රේල් පීලි උඩ. ඊට පස්සේ තල්ලු කරගෙන හරියන්න පුළුවන්. මහා කොටයක් උසගෙන යන අමාරු ගොඩ බිම වතුරට දැම්මම පස්සේ ඇඟිල්ලෙන් උනත් ඇදන් යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි පේනතනේ යම් කිසි දුරක් යනකම් අපිට මේක අමාරුයි. අන්න ඒක කැප වෙන්නට ඕනේ පේනතනේ කාලේ. ඒ කැපුණාට පස්සේ අපි මේකට හුරු වෙනවා. ඒ ආධ්‍යාත්ම තෘප්තියත් එක්කම අපි ටිකෙන් ටික මේ ගමන මගේ ඉදිරියට යනවා. එතකොට දුකෙන් නිදහස් වීම සඳහා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ වර්තමාන මොහොත තුල අපට එන දුකෙන් නිදහස් වෙන නම් එකාතකින් සතියෙන් ඉන්නට ඕන. උපරිම ලෙස තමන්ගේ කය සහ සිත ගැන අවධානයෙන් ඉන්නට ඕන. සතිය කියන්නේ මේ මොහොත ගැන අවධානයෙන් ඉන්න එක. සම්පජඤ්ඤය කියන්නේ අනිත්‍යතාවය බලන එක කියලා. හැම මොහොතෙම හටගෙන නිරුද්ධන ආකාරය දකින එක. එතකොට සමුදය නිරෝධ කියලා කියනවා. නිරෝධ කියන්නේ සීස් කියන එක. සමුදය කියන්නේ රයිස් කියන එක. නිරෝධය කියන්නේ සීස් කියන එක. දැන් මේ සම්බ්දය හටගත්තා ඒ එක්කම නිරුද්ධත් වෙනවා. තියනවා කියලා කාලයක් ගන්න බෑ. බුදුහාඳුර සඳහන් කරන යම්කිසි කෙනෙක් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ හතරෙන් එක දෙක හරි ඊටාම සල්ප මොහොතක් හරි එක විදිහට තියනවායි කියලා කියනවනම් එහෙම දෙයක් තියනවනම් ලෝකේ පනවනවනම් නකසිකෝම සූත්‍රය දේශනා කළා. පස් නියපොත්තේ අගඩගත් තරම් පස්වල්පයක් තරම් දෙයක්වත් චිත්තකයිසිකවල රූපවල තියෙනවනම් දෙයක් සල්ප මොහොතක්වත් පවතින දෙයක් තියෙනවනම් මම ඔබට සාසන බ්‍රහ්මචර්යාව දේශනා කරන්නේ නැහැ කියලා. නකසිකෝපම සූත්‍රයේ සංයුතනිකායේ කන්ද සංයුත්තේ අපට හිතෙනව පිනොතන මොහොතක් තියෙයි කියලා. ඒ අපට හිතෙන්නේ අර මේකේ වේගවත් බව වැඩි නිසා. අපිට තියෙන එකට තියෙන වගේ බල්බ් එකක් තත්පරයකට 50 වාරයක් 60 වාරයක් 100 වාරයක් පත්වෙමින් නිවෙමින් තියෙනකොට අපට ඉතින් දිගටම පත් වෙලා තියෙන කියලා. නමුත් යථාර්ථයට ගියාට පස්සේ ඒක ඉස්සරම් තියෙන දෙයක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒකයි රූපය ගත්තත් වෙනත් දෙයක් ගත්තත් දිගට තියෙන දෙයක් නෙවෙයි මේ හැම දෙයක්ම වෙනස් වෙමින් පවතින ශක්තියින් විතරයි. නමුත් ඒ වගේ වේගවත් බව වැඩි නිසා අපට මේව ටික කලක් තියෙන වගේ පේනවා. අන්නේ තේන යථාර්ථයට නොපෙනෙන යථාර්ථයට ගැඹුරට ගිහිල්ලා ඒක මේ නියම යථාර්ථයේ තේරුම් ගන්න එක තමයි ධර්මයේ තේරුම් ගන්නවා කියලා කියන්නේ. ඒක ඊට පස්සේ නුවණින් මෙනෙහි කළා තමන්ගේ ජීවිත යථාර්ථයක් බවට තමන් පත් කරගන්නට ඕන. මේක බාහිර ලෝකයේ තුල දකින්න පුළුවන් දෙයක් නෙවෙයි යථාර්ථය. මේක සම්පූර්ණ ප්‍රඥාවෙන් බලන ඕන දෙයක්. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයේ සමුදේ වැය කියලා අපි වචන වලින් කිව්වට පින්නසේ මේ බාහිර ලෝකයේ තුල දැන් ඔන්න හටගත්තා දැන් වැය වුණා කියලා බලන්න බෑ එහෙම. මේක සම්පූර්ණයෙන්ම නුවණින් දකින්න. නුවණින් ප්‍රත්‍යක්ෂ කරන දෙයක් මිසක් සාමාන්‍ය පංචින්ද්‍රියට ප්‍රත්‍යක්ෂ කරන දෙයක් නෙවෙයි මේක. අපි ජීවිතේ නොඑක් දේවල් එහෙම තමයි විශ්වාස කරන්නේ. දැන් අපි තේ එකක් බොනකොට උනත් තේකේ කෝපිලි කොච්චර තියෙනවද තේ කොච්චර තියෙනවද සීනි රසණ අපිව බලන්නේ ඇත්තෙම දිවෙන් බැලුවට අපි ඒක සම්පූර්ණයෙන්ම මනසින් තමයි තීරණය වෙන්නේ අපි. එකම තේක එකනේ බිල කියන සීනි වැඩි කියලා. තව කෙනෙක් එකම බිල කියන මට තව සීනි දෙකක් දාන්න කියලා. පින්නතුනි ඇත්තටම මේක අපේ මනසට අනුව තමන් නිර්මාණය කරගත්තු දෙයක් නේ අපිට හිතෙන බාහිරේ තියෙන කියලා. අන්නේ වගේ පින්නතුනි අපි මේ ලෝක යථාර්ථය දකිද්දී දහම තුලින් දකින මේ යථාර්ථය නුවණින් බලන ඕන දෙයක් මේක. ඒ නුවණින් බැලීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි දුක නිදහස් වෙන්නේ. එතකොට කෙනෙක් තමන්ට බනිනකොටම තමන් ඒ බනින શબ્දය ඒ පුද්ගලයාට බඳින්නේ නැහැ තමන්. පුද්ගලයා නිසා શબ્දය හටගන්නා පුද්ගලයා නැත්තම් શબ્දය හටගන්නේ නැහැ. හැබැයි ඒ හටගන શબ્දය ඒ පුද්ගලයාට අයිති නැහැ. වීණාවෙන් ශබ්දය හටගත්තට වීණාවට ශබ්දයයි තියෙන්නේ නැහැ. මේ ඇඟිලි දෙක ශබ්ද කළා ශබ්ද පිට වුණාට ඇඟිලි දෙකට ශබ්දයයි තියෙන්නේ නැහැ. යකඩ කෑලි දෙකක් තට්ටු කරාම ශබ්දයක් ආවට ඒ යකඩ කෑල්ලට ශබ්දයයි තියෙන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඒක තමයි පරමාර්ථ සත්‍යය. හැබැයි සම්මුති සත්‍ය දෙක කියන්නේ නැහැ. සම්මුති සත්‍ය දෙක කෙනෙකුට ගැහුවොත් කෙනෙක් බැනනොත් එයාට හිර යන්න වෙනවා. ඒකයි මේකට පැටලවා ගන්න එපා. සම්මුති සත්‍ය කර්මයත් එක්ක තියෙන ඔක්කොම දේවල් පදනම් කරලා තියෙන සම්මුති සත්‍යයත් එක්ක ඒක ලෝක විහාරයට අවශ්‍ය දෙයක්. හැබැයි ඒක තුලින්දල විතරක් අපිට දුක නිදහස්න්න බෑ. ඒ සම්මුති යථාර්ථය තුල සාමාන්‍ය විදිහට ජීවිත ගත කරද්දී අපි මේ පරමාර්ථ සත්‍ය නෝනින් දකින්නට ඕන අපි. එහෙම දැක්කොත් තමයි අපට දුක නිදහස්න්න පුළුවන්කම තියෙන්නේ. එතකොට පින්වතුනි අපි මේ සඳහන් කළේ අපට ධර්මයෙන් පිළිසරණ සලසාගත යුතු ප්‍රධාන ස්ථාන දෙක පොතනද කියලා. එකක් තමයි මරණයෙන් පස්සේ දුගති ගාමී නොවන විදියට මේ මොහොත තුළම හැකි තාක් දුරට ස්ථාර මානසිකත්වයට එන්න තමයි. ඒක ඇති කර නොගත්තොත් ඔබට විතරක් නෙවෙයි හානිය ඒක. ඔබේ ළඟම ඉන්න අයටත් හරිය කරදරයක්. ඊට පස්සේ ඒකටත් බයෙන් ඉන්නේ. ඔබට අඩුවන්නේ සලකන්නේ ළඟටවත් එන එක නෙවෙයි. ඒක අම්ම කෙනෙක් පොගේ දාස්ලා අපට මුණ ගැහුණේ ඒ අම්මා බලන්න වෙනත් රටක ඉඳලා දරුවෙක් ඇවිල්ලා අම්ම ළඟට ගියේ නේ. දැන් අම්ම මේ මැරෙන්න දවසකට දෙකකට කලින්. ඇයි ගියේ නැත්තේ? අම්මා පොඩි කාලේ වැඩිපුර අම්මා කියලා ගම මෙයා හිතේ මෙයා අම්මා දැක්ක ගම අම්ම මෙයාව දැක්ක ගම මෙයාට අම්මට දුක හිතේ. අම්ම ඊට පස්සේ දුක් වෙයි දුක් වෙච්ච වෙලාව මිය ගියොත් අම්මා නරක තැනට යයි. අච්චර දුර ඉඳලා ඇවිල්ලා හැංගිලා ඉන්න අම්මා බලන්න යන්නේ. ඒ තරම් දෙයකටවත් බලන්න පිනොතුනි බය නැමේ මේ මිනිස්සු. ඒ තරම් දෙයක් ගැනවත් විශ්වාසයක් නැහැ නේ අපට. එහෙම බය වෙන්න ඕනද අපි? මෙච්චර මේ සාරාංශ කලපරක්ෂයක අත්දැකීමක් විශාල පරිත්‍යාගයෙන් අපට ඉදිරිපත් කරපු මේ බුදුහාඳුරු කෙනෙක්ගේ දහම තියෙන කාලෙක අපට ඇයි මේ සරල දෙයකටවත් මුහුණ දෙන්න බැරි? ඇයි අපි ආරක්ෂා සලසාගත්තේ නැත්තේ? කොච්චර අඩුවද අපි? අපි එහෙනම් කොයිතරම් දුරට අප්‍රමාදී වෙන්න ඕනද? ඒ නිසා පින්වතුනි පළවෙනි කරුණ තමයි හැකිතාක් දුරට එක පැත්තකින් ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන් තරම් බුදුගුණ වඩලා ධර්මයේ ගුණ සිහිපත් කළා, සංඝයා ගුණ සිහිපත් කළා, පුළුවන්තරම් ශ්‍රද්ධාව දිනු කරගන්න. දවසට වැඩිපුර වාර ගානක් බුදුහාඳුර සිහිපත් වෙන විදිහට, ධර්මයේ සංඝයා සිහිපත් වෙන විදිහට තමන් මානසිකත්වය අප්‍රමාදීව ගොඩනගා ගන්න. ඒක පළවෙනි පියවර. දෙවෙනි එක හැකිතාක් දුරට පංචශීලය තුල තමන් ඉන්න උත්සාහ කරන්න. අටසිල් ආදී සිල්පද වැඩිපුර රකින්න. අනිත් පැත්තෙන් මෛත්‍රී වඩන්න පුළුවන් තරම්. හැකිතාක් දුරට මෛත්‍රී භාන වඩන්න මානසික සුවය කරගෙන මේ ගමන් මඟ වැටිලා තියෙන්නේ. අපි මුලින් සඳහන් කළ ආකාරයට මෛත්‍රී භාවනාව යමති පාලම හරහා කියන එක නිතරම මතක තියාගන්න. මේ මෛත්‍රී අපි නොවැඩුවොත් අපිට මේ පාලම එකට වෙන්න බෑ. අපි හැමදාම මේ පැත්තේ ඉන්නේ. හැකිතාක් දුරට අනිත්‍යය දැස මෛත්‍රී සාගත ඇසකින් බලන්න විදියට තමන්ගේ මනස හුරු කරගන්න. මේක තමයි සුගතිගාමි වෙන්න තියෙන ප්‍රධාන කාරණේ හැටියට දේශනා කරන්නේ. ඒ අතර තවත් ඉදිරියට යනවා නම් පියවරක්, ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තුල නොනැවති විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා අනිත් ඉන්ද්‍රිය ධර්ම පුළුවන් තරම් දිනු කරගන්න සුරක්ෂිත ලෙසම අපට සුගතිය ලබා ගන්නට නම් මේ ඉන්ද්‍රිය ධර්ම වලින් ශක්තිමත් වෙච්ච ප්‍රමාණයට මේක යහපත පරලෝක සුගතිය විතරක් නෙමෙයි පින්නතනි. මේ ජීවිතයේම දැන් විඳිනට වඩා විශාල ප්‍රමාණයකින් තමන්ට සතුට ලැබෙනවා. එන්න එන්නම තමන්ගේ මානසික සතුට වැඩි වෙනවා. මේ ධහම තුළ නොහිටියොත් අපිට මොකද වෙන්නේ? එන්න එන්නම මානසික සුවේ අඩු වෙනවා. ඇයි? ශරීරය එන්න එන්නම ලෙඩ වෙනවා, දරුවෝ ටික ඈතට යනවා, ශරීරය වැහිරෙනවා, එන්න එන්න ජීවත් වෙන තියෙන කාලය අඩු වෙනවා. තමන්ගේ ළඟම හිටිය යාළුවන් ටික ටික දැන් සමු ගන්නවා. ඉතින් අපි තනි වෙනව එන්නේ නැනේ. එතකොට තමන් එන්නේ නැම හුදකලා බවක් එනවා. ඇයි? තමන් බාහිර මත යැපෙලින නිසා. ඒ නිසා ඒ බාහිර මත යැපෙන්නේ නැති විදියට තමන් ඉන්ද්‍රිය ධර්ම වල යැපෙන මට්ටමට එන්නට ඕන. මෙන්න මේක තමයි තමන් තියෙන රැකවරණය. එතකොට සුගතිගාමි වෙන්නේ මේ ටික කරන්න ඕන. අනිත් පැත්තෙන් මේ දුකෙන් නිදහස් වෙන්නට නම් පින්නතුනි. මේ මොහොතේ අපට කෙනෙක් බැන්නොත්, අපි අකමැති රූපයක් දැක්කොත්, අකමැති ගඳ සුවඳක් ආවොතින් මේ ආදී දේවල් වලදී හිතට කැළඹීමක් ඇති නොවන විදියට හැකි තාක් දුරට තමන් සිහි දිනු කරන්න ඕන. රූප ශබ්ද ආදී ලැබෙනකොට නිතරම තමන් අභ්‍යන්තරයේ බලන දැන් හිතර වෙන්නේ මොකද්ද කියලා. බාහිරට ඇඟිලි දික් කරන්න යන්න එපා. බාහිරට අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒවා කරන්න, ලෝක සමත විදිහට කරන්න, තන කවුලලා තියෙන එක සුද්ධ පවිත්‍ර කරන්න, ගින්දර දැල් වෙන තියෙනවා නම් ඒව ඔෆ් කරලා දාන්න, ඒව කරන්න, ඒව නොකරන්න කියලා නෙමෙයි මේ කියන්නේ. ඈ ගින්දරක් මේ ගෑස් එක මොකක් හරි පිච්චෙනකොට මේ අභ්‍යන්තරේ බලබල හිටියට හරියන්නේ නැහැ නේ. ඔය ඒක ඒවලේ එතෙන්ට අදාළ දේ කරන්න ඕන. කරන ඒක ලෝක සම්මත විදිහට කරන ගමන් අභ්‍යන්තරේ තමයි බලන්න මේ පැත්තේ මොකද වෙන්නේ කියන එක. ඒ දෙක මේකට යන්නට ඕන. ලෝක සම්මතේ පිටුපාන්නේ ඇත්තෙම ධර්මය කරා යන කෙනා සම්මුති සත්‍ය තුරට එරෙහි නොවි ඔහු පරමාර්ථ සත්‍ය කරා යනවා. කන්වෙන්ෂනල් ට්‍රූත් එකට නිග්ලෙක්ට් නොකර ඔහු අල්ටිමේට් ට්‍රූත් එක කරා රීච් වෙමින් ඉන්නේ, ළඟා වෙමින් ඉන්නේ. මේක තමයි බුද්ධිමත් මිනිසුන්ගේ විලාසනය. ඉතින් මේ යන ගමනේදී මානසික සුවය දිනු කරගන්න කැමති නම් බුදුහාඳුර දේශනා කරන මේ ලෝකී උපන් නුවණැති කෙනෙක් විසින් තමන්ගේ බුද්ධියෙන් ගන්න තියෙන ඉහළම ප්‍රයෝජනය මොකක්ද කියලා. ඔබ බුද්ධිමත් කෙනෙක් නම් ඔබ මේ වාසනාවන්ත උපතක් නම් ලබලා තියෙන්නේ, ඇත්තටම මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්න කැමති නම් ඔබ ජීවිතයේ වැඩිපුරම ප්‍රමුඛත්වය දෙන්න ඕන මොකක්ද කියලා. ඒ මොකක්ද? ඔව්, එක පැත්තකින් සමතය දිනු කරන්න ඕන. කන්සන්ට්‍රේෂන් මෙඩිටේෂන් එක දිනු කරන්න ඕන. ඒකේ ඩියුරේෂන් එක වැඩි කර ගන්නට ඕන. මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය මේක කරන කාලය, ඒකෙන් හිත සමාධිමත් වෙන කාලය ටිකෙන් ටික වැඩි කර ගන්නවා. අනිත් පැත්තෙන් විදර්ශනා වඩන්නට ඕන. ස්කන්ධ, ආයතන, ධාතු, නාම රූප, පරිසම්පාද මේ කරුණු එක එක විදියට සමුදේවය, හට ගැනීම, නිරුද්ධ වීම, ආස්වාද ආදීනව නිස්සරණ, මේවා විවිධ පැතිවලින් බල බල තමන්ගේ බුද්ධිය ශාප් කර ගන්නට ඕන. පින්නතුනේ මේක තමයි අපට තියෙන රැකවරණය. ඒ නිසා අපේ සම්පූර්ණ සාර්ථකත්වයේ තියෙන්නේ හුදෙක් නිවනට සමීප වීම විතරක් නෙවෙයි පින්නතුනි. අපි ටිකෙන් ටික නිවන වෙත සමීප වෙනවා කියන මොකක්ද අනිත් පැත්තෙන්? අපි එන්න එන්නම මානසිකව නිදහස් වෙනවා කියන එක. සුසුකං මත ජීවාම වේරණේසු මනස් වේරණේසු සුසුකං මත ජීවාම වේරණේසු අවේරිනෝ වේරණේසු මනුස්සේසු විහෙරාම අවේරිනෝ. මං සුවසේ ජීවත් වෙනවා. කොහොමද ජීවත් වෙන්නේ? වෛර කරන මිනිසුන් අතරින් මම වෛර නොකර ඉන්නවා. ඔන්න මගේ සුවය ඒක. සුසුකං මත ජීවාම ආතුරේසු අනාතුරා ආතුරේසු මනුස්සේසු විහෙරාම අනාතුරා. රාගය, ද්වේෂය, මාන්නය, ඊර්ෂ්‍යාව කියන මේවා මානසික රෝග. මේ මානසික රෝග තියෙන මානසික රෝගින් ඉන්න මේ මානසික රෝහලේ තමන් නිරෝගී කෙනෙක් වෙනවා. මෙන්න මේක තමයි අපේ දක්ෂතාවය වලින් ස්ථානය. අනිත්‍යය ද්වේෂ කරයි කියලා, ඊර්ෂ්‍යා කරයි කියලා අපිත් ඒ විදිහට කරන්න ඕන කියලා එකක් නැහැ. ඒ මානසික රෝගින් කරන්නේ ඒවා. ඔබත් ඒ දේ කරනවා කියන්නේ ඔබත් ඒ මානසික රෝගී මට්ටමට වැටෙනවා කියන එක. ඒ කියන්නේ ඔබ දුර්වලයි කියන එක. ඒ නිසා අපේ දක්ෂතාවය කියලා කියන්නේ ඒ මානසික රෝගීන් අතර ඔබ මානසිකව නිරෝගී ඉන්නට ඕන. සුසුකං මත ජීවාම උසුකේසු අනුසුකා උසුකේසු මනුස්සේසු විහරාම අනුසුකා. ලෝකේ මිනිස්සු බොහෝම වේගයෙන් ලෝභයට උස්සන්න වෙලා ලෝභය පසුපස හඹායන ලෝකෙහි ඔබ ඒ වේගවත් ගමනේ නොදුවන කෙනෙක් බවට පත් වෙනවා. සුසුකං මත ජීවාම යේසං සෝනත්ති කිංචනං පීතිමක්ඛා බයිසාම දේවා ආබස්සරායත. සුසුකං මත ජීවාම මම සුවසේ ජීවත් වෙනව කොහොමද? යේසං සෝනත්ති කිංචනං කිසිම කෙලෙස් පංච නීවරණයක් නොමැතිව හරියට ආබස්සර දෙවියන් අගේ මම ජීවත් වෙනවා කියලා. නීවරණ දුරු කරලා තමන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. මේ සඳහා පිනොතින හැකියතා සමත භාවනාවක් අපි කරන්නට ඕන. එක්තරා භාවනාවකින් එන්නේ නම් හිත දියුණු වෙන පිනොතුනි හිත හුඟා තැම්පත් වෙනවා. හිතට රාග දේශ එන්නේ නැහැ. හිත කැළඹෙන්නේ නැහැ. හිතේ තියෙන මිද්‍ය නැහැ. සැකය නැහැ. ඒ කෙලෙස් එන්නම අඩු වෙනවා තමන්ගේ. අඩු වෙන තමන්ගේ හිතේ දැඩි ප්‍රීතියක් එනවා. තමන් මනුස්ස ලෝකෙ හිටියට කායිකව කැම්බීම ටික ගත්තට තමන් මානසිකව ඉන්නේ බ්‍රහ්මයක වගේ ඉන්නේ. ආබස්සර දෙවියන් වගේ ඉන්නේ. ආබස්සර ලෝකේ බ්‍රහ්මයන් වගේ ඉන්නේ තමන්. බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ ඊටාම අමාරුවෙන් සොයාගත්ත මේ දර්ශනයෙන් අපට මොකද උගන්වන්නේ? මනුස්ස ලෝකෙ ඉඳගෙන කායිකව මනසින් බ්‍රහ්මයක වගේ ඉන්න ක්‍රමයක් මේ දේශනා කළේ. අපි කොයිතරම් වාසනාවන්තද පින්වතුනි. අපි මේ ධහම පිළිපදින්නේ නැහැ කියන්නේ. අපි මේ ධහම දන්නේ නැහැ කියන්නේ. අපි වගේ පින්වතුනි අභාග්‍ය සම්පන්න කවුරුත් ඔගේ නැහැ. මෙච්චර දර්ශනයක් ලැබිලත් අපි මේක කරන්නේ නැහැ කියන්නේ. ඒ නොකරන නිසාම පින්වතුනි ඇතැම් විට අනාගත භවයන්වලදී අපට ධහම නොඇසියයි. ඒ අපේ අභාග්‍ය සම්පන්නකම නිසාම. මේ අවස්ථාවේදී පින්වතුනි උපරිම ලෙස මේ ධහමෙන් පිළිපදින පුළුවන් උපරිම දේවල් ටික තමයි පිළිපදිනට ඕන. ඒක බාහිර කෙනෙක් සතුරු කරන්නවත් හුදෙක් මරණයෙන් පස්සේ සුගතිගාමී වෙනවත් නෙවෙයි පින්නතුනි. මේ මොහොතේ අපට මේ එන දුක් ටික නිදහස් වෙන්න. මේ මොහොතේ කවුරු හරි බැන්නොත් ඒ පීඩා ටිකෙන් තමයි දුර වෙන්නේ කොහොමද? මේ මොහොතේ කවුරු හරි තමන් නොසලකා හැරියොත් තමන්ව නොසලකා හැරියොත් තමන් අනිත්‍යය ළඟදී උපහාසයෙන් ලක් කරවතින් අන්න ඒ දුක් ටිකෙන් තමයි නිදහස් වෙන්නේ කොහොමද කියන මාර්ගය මේ ඉතාම පැහැදිලිව හරියට අතෙඹුලක්සේ අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ බුදුහාමර අපට පෙන්නලා තියෙනවා. මේක අනිත්‍යතාවය බලන්න. රූපයක් දැකනන් ඒ රූපය කලින් තිබ්බ දෙයක් නෙවෙයි. මේ මොහොතේ මේ හේතුඵල ටික හටගත්තා එතනම නිරුද්ධ වෙන දෙයක් මේ තියෙන්නේ. කනෙන් ශබ්දයක් ඇහුණා නම් එහෙමයි. නාසයෙන් මේ ඉන්ද්‍රිය හයේ මේවා මේ මොහොතේ පෙරපසු නොවි ඇති වෙලා නිරුද්ධන ආකාරයෙන් දකින්න. දකින්නවත් එක්කම පින්නොතිනි බාහිර දෙයක් අපි යපෙන්නේ නැහැ. බාහිර පුද්ගලයයි මට මේ අසාධාරණේ කරේ කියලා බාහිර ටැංගල දික් කරන්න යන්නේ නැහැ. තනිකරම තමන්ගේ මානසික දුකක් ඇති වුණා නම් තමන් වගකීම තමන්ටම පවර ගන්නවා. තමන්ටම ලැජ්ජ හිතෙනවා තමන් ගැන. අට්ඨි යති හරායති jigujjati කියලා කියනවා. ආරි පුද්ගලයා තමන්ට මේ කෙලෙස් ඇති වෙනකොට තමන් ලැජ්ජා වෙනවා. අයියෝ මං වගේ කෙනෙකුට හොඳ නෑනේ මෙහෙම. මෙච්චර මේ ශාස්ත්‍රවේගි දහමක් අහපු කෙනෙක් ඇයි මේ රාගය ඇති කරගන්නේ? ඇයි මේ ද්වේෂය ඇති කරගන්නේ? ඇයි මේ ඊර්ෂ්‍යා ඇති කරගන්නේ කියලා ඉක්මනටම අර කෙලෙස් වලින් හිත මුදවගෙන හිත උපේක්ෂාටපත් වෙනවා. මජ්ක්‍ධිම නිකාය ඉන්ද්‍රිය බාන සූත්‍රය කියන්නේ. ඒ විතරක් නෙවෙයි ආරේ භාවයටපත් වෙනකොට භාවිත ඉන්ද්‍රිය පුද්ගලයා පින්නතුනි ඕනම අරමුණක් කැමති විදියකට යට පාලනය කරන්න පුළුවන්. ප්‍රිය අරමුණකදී අප්‍රිය විදිහට හිතන්න පුළුවන්. අප්‍රිය අරමුණක් ප්‍රිය විදිහට හිතන්න පුළුවන්. අප්‍රිය ප්‍රිය කියන දෙකම දුරු කළා උපේක්ෂාවෙන් හිතන්න ඕන නම් එහෙමත් පුළුවන් හිතන්න. යම් විසදයක් දැකලා මේක අපිරිසුද්ධයක් කියලා හිතන්නත් පුළුවන්. අපිරිසුදු සතර බෝතලෙන් තියා මේක පිරිසුද්ධයක් කියලා හිතන්නත් පුළුවන්. මේක දෙකම දුරු කළා මේක මේ මොහොතේ හරගෙන නිරුද්ධන දෙයක් කියලා එයා ප්‍රඥාවෙන් බලලා කෙලින්ම එකපාරම උපේක්ෂාටපත් වෙනත් පුළුවන් යාට. රහතන් වහන්සේ කෙනෙක් වුණත් එහෙම කරනවා. පින්ඩ පාත යනකොට ඇතැමිට රෝගියෙක්ගේ ඇඟිල්ලක් වැටෙන ලාදර රෝගියෙක්ගේ පාත්‍රයට ඒක අරගෙන පැත්තකින් තියලා අනිත් එක වරඳනවා. අපි නම් ඇතැමිට ඔක්කොම ටික අහිංගලයිනේ. ඔව් ඇඟිල්ලක් තියෙනවා නේ කේස් ගහක් තියෙනවා වරඳන්නේ නැහැ නේ නේ. අනුභව කරන්නේ නැහැ සමහරවිට. පින්නතනේ බලන්න රහතන් වහන්සේ බලන දැක්ම ඊටාම ශනික වේක තියෙන විදිහ අනිත් පැත්තට හිතලා අභ්‍යන්තරේ වෙනස් කරගන්න පුළුවන් යාට. බලන්න කොච්චර වටින දහමක්ද අපිට ලැබිලා තියෙන මේක. මේ දහම ලැබුණට පස්සේ පිනතුනේ බුදුරජාණන් වහන්සේ කාණේ සමහර අය හෙට වෙන දවසේ විවාහ මංගල්‍ය තියෙපිච්ච අය ඔය ඔක්කොම නවත්තලා ආදැවිලා මහන්ලා තියෙනවා. හෙට වෙන දවසේ මහා මාලිගයක් හදලා විවෘත කරන්න ඉන්නෝ ඒක අත්හැරලා ආදැවිලා මහන වෙනවා. හෙට වෙන දවසේ රජකම ඔටුන්න ලැබෙන ලොකු උත්සවේ රාජාභිසාරක මංගල්‍ය ඒක ඔන්න ඇගිලා වෙන මහන වෙනවා. මෙච්චර සතුටක් සැනසීමක් ලැබෙන දෙයක් තිබිද්දී මීට වඩා ලොකු දෙයක් කොහෙන්ද කියලා අර සම්පත් ඔක්කොම අත්හරිනු එක මොහොතෙන්. ඒ තරම් පිනතුනේ සාන්දෘෂ්ටික දහමක් මේකයි. ඔබ එහෙම කරන්න ඕනේ නැහැ. ඔබට පිනතුනේ මේ කරන එදිනදා යුතුයකන්ටික කරද්දිම දුකේ නිදහසන මාර්ගයක් මේ තියෙන්නේ. ඒ සඳහා ඔබට බොහෝ පරිසර සාධක හුඟක් අද ලැබිලා තියෙන්නේ. ඒව නිකන් නෙවෙයි ලැබුණේ. අතීතයේ කරපු මහා තෙන්කාමල ආනිසංස විදියට ඔබට අද මදුරුවෙකුගෙන්වත් හානියක් වෙන්නේ නැහනේ. මදුරුවෙක්වත් ඔබේ ළඟට ඇවිල්ලා කරදරයක් කරන්නේ නැහැ ඔබට. ඒ තරම්ම ඔබ වාරක්ෂා කරලා තියෙනවා. දහඩිය බිනක් ඔබට දාන්නේ නැහැ. ඒ දෙ හැම දෙයකින්ම ඔබ වාරක්ෂා කරලා තියෙන්නේ නිකන් නෙවෙයි. ඔබ අතීතයේ කරපු පුණ්‍ය කර්ම නිසා ප්‍රාර්ථනාව නිසා ඔබට මේ ටික අද ලැබිලා තියෙනවා. ඒ ටික ලැබුණේ ඇයි? ඒ ටික ඔබට ලැබුණේ මේ ධර්මයේ හැසිරෙන වෙන දෙයකට නෙවෙයි. මේ සියලුම පහසුකම් ටික ඔබ ලැබුවේ පින්නදින අතීතයේ කරපු පින්කම් නිසා. අතීතයේත් මේ වගේම සම්මා සම්බුදු ශාසනවල ඔබ කරපු පින්කම් ආනිසංස වලින් තමයි ඔබට මේ ටික අද ලැබිලා තියෙන්නේ. රූප සම්පත්තිය, පින්වන්ත අම්මල තාත්තලා, පහසුකම් ටික, බුද්ධිය, ලස්සන කටහඬ, රූප සම්පත්තිය මේ ඔක්කොම ලැබුණේ ඒ අතීත ශාසනවල ඔබ කරපු පින්කම් වලට ඔබට ලැබිච්ච තෑගි ටික මේ. ඒ තෑගි ටික පින්නතුනේ නැවත මේ සම්බුද්ධ ශාසනේ විශේෂම ඔබ නිර්ලෝභීව දායද කරන්නට ඕන. පරිත්‍යාග කරන්නට ඕන. ඒව නිකන් පින්නතුනේ වී කියන දෙන්න එපා. මේ සම්බුද්ධ ශාසනේ ජීවත් කරවන්න. ඒ සම්බුද්ධ ශාසනයෙන් ඔබ තම ප්‍රයෝජන ගන්න. ඔබේ රූප සම්පත්තිය, නිරෝගී භාවය, කටහඬ, බුද්ධිය, ආර්ථික සම්පත් මේ සියල්ලක්ම සම්බුද්ධ ශාසනයෙන් වැඩ ගැනීම සඳහාම අපි පාවිච්චි කරන්න ඕන පින්නතුනේ. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි අපේ ජීවිත ජයගත්තා වෙන්නේ. ඉතින් මේකයි පින්නතුනේ බුදුහාමුදුරෝ අපට දේශනා කරපු සදහම් මඟ. ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. මම හිතන්නේ සමහර ප්‍රශ්න වලට නම් උත්තර ලැබෙන්නේ කියලා හිතෙනවා. ඉතින් අපි තව ඒවා කතා කරමු ඉදිරිය ලැබෙන හැටියට. දැන් සඳහන් කරන සතර සතිපට්ඨානේ ධම්මානුපස්සන යටතේන බොජ්ජංග ධර්ම ගැන අහන ප්‍රශ්නය. එතකොට බුදුරජාන් වහන්සේගේ අනුශාසනාවල ප්‍රධාන දේශනයක් තමයි සතර සතිපට්ඨානේ කියලා කියන්නේ. ඒ කියන්නේ කය ගැන, වේදනා ගැන, හිත ගැන, සිතිවිලි ගැන හිතන කියන එක. ඒකට ටිකින් ටික ගැඹුරට ගිහිල්ලා ධම්මානුපස්සනාවේදී කරන්නේ ධම්ම කියන වචනේ තිබ්බට ධර්මයම නෙවෙයි ඇත්තේ මෙතන කියන්නේ සිතිවිලි කියන එක. එතන කුසල සිතිවිලි ගැන හිතනවා, අකුසල සිතිවිලි ගැන හිතනවා. නීවරණ ගැන හිතනවා, ස්කන්ධ පංච ගැන හිතනවා, චතුරාර්ය සත්‍ය ගැන හිතනවා, බෝධිඥාන ධර්ම ගැන හිතනවා. ඒ හිතන්නේ මුලදී අකුසල චේතනා දුර වෙන විදිය දර්ශනය හිතනවා. මුලදී කාමච්ඡන්දය තියෙනවා නම් දැන් මට කාමච්ඡන්දය තියෙනවා. ඒ කාමච්ඡන්දය මම දුරු කරන්නේ කොහොමද කියලා නෝනින් හිතනවා. ඊට පස්සේ දුරු කරපු කාමච්ඡන්දේ නැවත නොයනවා නම් ඒ විදිහට තමයි කොහොමද ඉන්නේ කියන එකත් හිතනවා. හිත හිතේ නිවරණ වලින් හිත මුදව ගන්න. එහෙම නිවරණ වලින් හිත මෙදෙනකොට ටික ටික හිත තැම්පත් වෙනවා. මොකද දැන් මේ සතර සතිපට්ඨානෙම කරන්නේ සතිය දිනු කිරීම. සතිය දිනු කරනකොට මේ සතිය බොජ්ජංග ධර්මයක් විදිහට ගැඹුරට යනවා. මේක හුඟක් දුර ගිහිල්ලා මේ දැන්. බොජ්ජංග මට්ටමට එද්දී නිකන් සතිය නෙවෙයි ඔස්සංග පරිණාමය කියලා කියනවා. නිවනට නැඹුරු වෙලා ඉන්නේ, නිවනට නැමෙ නැමිලා ඉන්නේ දැන්. වෙනද සතිය නිකන් සිහින් ඉන්නේ විතර හිටියේ. දැන් සතිපට්ඨානේ මෙතෙන්ට එනකොට යාට සමුදේවයන් වහන්සේට දැන් පේනවා. හිත එකඟ වෙනවත් එක්කම සතිය ඔහුට පේන්නේ අනිත් පැත්තට, එකපාරම අනිත් පැත්තට ඔහුට සමුදේවයන් පේන ගන්න. එතකොට ඊළඟට වීර්යයෙන් තවත් වීර්යය කරන මේක ප්‍රතිඵලය පේනකොට ඒ වීර්යයෙන් ඉඳගෙනත් කරන්නේ අර විදිහටම සමුදේය බලන්න මේ ප්‍රයෝගික කරගන්න. සති ධම්ම විජේ තවත් ධර්ම කරුණු තම විමසනවා. වීර්යය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. ඒ ප්‍රීතියත් අනිත්‍ය වශයෙන් බලනවා. ඒ ප්‍රීතියත් නිකන් සතුට වෙමින් නෙවෙයි ඉන්නේ. ඒ තමන්ට ඇති වෙන සතියෙන් ඇති වෙන මානසික සුවේ තියෙන ප්‍රීතිය තනිතටම බලනවා. පස්සද්ධිය. කැචික වල සැහැල්ලු බව ඇති වෙනවා. ඒවත් අනිත්‍ය වශයෙන් බලනවා. ඒවත් නිවන අරමුණු කරගෙන ඈ බලන්නේ. සමාධි හිත සමාධිමත් වෙනවා. සමාධිමත් වෙනකොට සමාහිතෝ භික්ඛු යථාභූතං පජානාති කියපු විදිහට සමාධිමත් වෙන්න වෙන්නම ආයෙ බලන්නේ අනිත්‍යතාවය බලන්නේ. උපේක්ෂාව තව දුරටත් අර සමාධියේ සතියේ නැත්නම් ප්‍රඥාවේ සමුදේය බැලීමේ ප්‍රතිඵල විදිහට එන්න එන්නම හිත උපේක්ෂාවටපත් වෙනවා. සාමාන්‍ය මදහත් වීම නෙවෙයි අර සංඛාර උපේක්ෂා ඥානෙ දක්වා යන ගමනේදී ඉහළ ධර්ම සාමයේ වැඩෙනවා. සංස්කාරයන් තුලම උපේක්ෂාන්පත් වෙනවා. එතකොට මෙන්න මෙතෙන්ට එනකොට ඇත්තෙන්ම සතිපට්ඨානය තුඟා ප්‍රගුණ කළා මේ තියෙන්නේ. බුදුහාම දේශනා කරනවා එක ධර්මයක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. එකක් වැඩෙනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා. හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මොකක්ද ඒක? එක කියන්නේ එක වැඩෙන කිව ආනාපාන සතිය. ආනාපාන සතිය හතර ආකාරයෙන් 16 ආකාරයකට තියෙනවා. ඔය ආනාපාන සූත්‍රය, ආනන්ද සූත්‍රය, ගිරිමනන් සූත්‍රය වගේ තැන්වල 16 ආකාරයකට තියෙනවා. හතර හතර හතරේව 16 හතරක් තියෙනවා 16ක් තියෙනවා. අන්නේ 16 ආකාරයට වඩනකොට එක මානපන සතිය ඒත් යාගේ සතර සතිපට්ඨානෙම වැඩෙනවා. සතර සතිපට්ඨානෙ එන්නන ශක්තිමත් වෙනකොට තමයි සත්ත බොජ්ජංග වැඩෙන්නේ. ඒක ධර්මතාවයක්. මම දැන් අද සත්ත බොජ්ජංග වඩන්නේ කියලා ගියාට එහෙම කරන්න බෑ. සත්ත බොජ්ජංග වැඩෙන්නේ සතර සතිපට්ඨාන තුල තමන් ඉන්නවනම්. ගෝයාමක් වගා කරන්න කියලා වීතික අතීතයන් හිටියා හරියන්නේ නැහැ අපිට. වීතික මේ වගේ තැනක ගෙන දැම්මත් හරියන්නේ නැහැ. මම අද මෙතන කොහොම හරි කුඹරක් කරනවා කියලා කරාට හරියන්නේ නැහැ. ඒ වීතික සුදුසු භූමියක වපුරන්න ඕන. ඒ වගේ තමයි සත්‍ය බොජ්ජංග නැමැති වීතික වපුරන භූමිය තමයි සතර සතිපට්ඨාන කියලා කියන්නේ. සතර සතිපට්ඨාන තුල ඉන්නකොට බොජ්ජංග ධර්ම වැඩෙනවා හත. බොජ්ජංග ධර්ම වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. විද්‍යාව කියන්නේ මේ දැනුම පහළ වෙනවා. පහළ වෙනවත් එක්කම විමුක්තියටපත් වෙනවා. එන්න එන්නම රාග දේශ වලින් හිත මිදෙනවා. එන්න එන්න මේ මිදෙන්න මිදෙන්නම තමන්ට වේගෙන් සතුටක් දැනෙන ගන්නවා. ලෝකේ කවුරුවත් ගැන තමන් අයහපතක් හිතන්නේ නැහැ. ලෝකේ ගැටලුව තියෙන බාහිරින් නෙවෙයි කියලා තමන් දන්නවා. ප්‍රශ්නේ තියෙන අභ්‍යන්තරේ කියලා තමන් දන්නවා. කිසිම කෙනෙකුට බාහිර දෝෂ ආරෝපණය කරන්න යන්නේ නැහැ. අඩුපාඩුවක් තියෙන කෙනෙකුට කාරුණිකව පෙන්වා දෙන්න පුළුවන් සමදෙසත් ඉඳගෙන. එහෙම නොකරන්නේ නැහැ. නමුත් තමන්ට යමි ශ්‍රීධියක මානසික පීඩාවක් ඇති වෙනව නැති වෙන්නේ තමන්ගේම අභ්‍යන්තරයේ තමන්ගේ දැක්මේ වෙනස තමන්ගේම අවිද්‍යාවේ හේතු නිසා බව තමන් දන්නවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. වරක් කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ ගහන බුදුහාඳුනේ ඔබහන්සේ මොන වාදියේද කියලා. බුදුහාඳුනේ කියන මගේ වාදය තමයි වාද නොකර ඉඳීම කියලා. ලෝකෝ වය ලෝකෝ මයා විවදති අහං ලෝකේන න විවදාමි. ලෝකයා මා සමග විවාද කරනවා මට ලෝකයා සමග විවාද කරන දෙයක් නැහැ. වාද කරන්න යන්නේම පේනතන යථාර්ථයෙන් නොතේරිච්චයි. එනිසා මේ වගේ ඊටාම පිවිතුරු දහමක් වෙන තැන අපට මේ ලැබෙලා තියෙන්නේ. මේ දහම අතහැර ගන්න එපා. ඉද ලැබෙන හැම අවස්ථාවකදීම දහම ඇත් එක ඉන්න. තමන්ගේ හුස්මට මේ දහම එකතු කරගන්න. තමන්ගේ හුස්ම නිතර සිහියෙන් ගනිමින් ඒ හුස්මට තමන් මේ දාන ධර්ම කාරණා නිතර ඇප්ලයි කරන්න. සිහියෙන් ඉඳෙමින්. එතකොට තමන් හැම හුස්මකටම තමන් ලොකු වටිනාකමක් දොන්න වෙනවා. හුස්ම කරගෙන පිට කරන්න මහා දහමක් තමන්ගේ තුල වැඩිලා මේ. පින්නතුනේ ඒ ධර්ම කාරණා අතරින් වඩන්න තියෙන කාරණා අතරින් සමත විදර්ශනා දෙක ගැන අද අපි සාකච්ඡා කරගෙන අපි ඉඩ ලැබෙන විදිහට අපි ටිකක් ප්‍රායෝගික කරමු. මුලින්ම බුදුදහමේ දේශනා කරපු සමත කමඨහන් ගැන අපි කෙටියෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුදහමේ හැටියට ප්‍රධාන වශයෙන් භාවනා ක්‍රම දෙකයි. එකක් සමත භාවනා, අනිත් එක විදර්ශනා භාවනා. මේ සමත භාවනාවටම තමයි චිත්ත භාවනා කියලා කියන්නේ. විපස්සනා භාවනාව තමයි පඤ්ඤා භාවනා කියලා කියන්නේ. චිත්තං පඤ්ඤංච භාවයන් කියන්නේ මේකයි. බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ මානසික ගැටලුවෙන් නිදහස් වෙන නම් චිත්තං පඤ්ඤංච භාවයන් කියලා. සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් සිතක් ප්‍රඥාව දිනු කරන්නේ කියලා. අන්නේ ගමනේදී චිත්ත භාවනා කියන සමතියට හිත එකඟ කිරීම වර්තමානයේ තුල කුසල අරමුණු වල හිත එකඟ කිරීම. ඒක ක්‍රම 40කට කරන්න පුළුවන්. ඒ තමයි සම 40 කර්මස්ථාන කියලා ওই දෙවෙනි පිටුවේ ඉඳන් සඳහන් වන්නේ. දෙවෙනි පිටුවේ ඉඳන් තියෙන්නේ පළවෙනි පිටුව අවසානට අනේ පැත්ත. අංක දෙක තියෙන්නේ උඩ බලන අංකයක් බලන්නේ. ඔය එක. ඒකට දස කසින තියෙනවා, දස අසුබ තියෙනවා, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරූපණ, ඒක සංඥා සහ ඒක වවත්තාන කියලා. දස කසින කියලා කියන්නේ මේක බුදුදහමේ තියෙන විශේෂ භාවනා ක්‍රමයක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිතෝ, දාත, ආලෝක, ආකාශ කියලා කසින වර්ග 10ක් ගැන තියෙනවා. මේක හිත එකඟ කිරීමේ ක්‍රමයක්. පඨවි කියලා පස් ලක්ෂණ පිළිවෙලට හදලා කවුමකට ඒ පස් එක දිහා බලලා පඨවි පඨවි පඨවි කියලා බලලා ඒ තුලින් හිත එකඟ කරගන්න ක්‍රමයක්. හිත තැම්පත් කරගන්න ක්‍රමයක්. ඊට පස්සේ ආපෝ වතුර වාදිනක් තියලා ආපෝ ආපෝ ආපෝ යන තේජෝ රස්නේ තියෙන තැන සීපත් කරේ දැල්ලත් එක තේජෝ තේජෝ කියලා තමයි වායෝ ගස් ආදී සුලං එන තැන් බලලා ඒ තුලින් හිත එකඟ කරන ක්‍රමයක්. රට නීල නිල් පාට රවුමක් ඇඳලා ඒ නිල් පාටට නීල නීල නීල කියලා හොඳට ફોકસ කරලා ඒක වර්තමානයේ තුල හිතෙන් කරගන්න ක්‍රමයක්. ඊළඟට පීත කහ පාට ගැන අර වගේම රවුමක් ඇඳලා අඩියකමාරක් විතර රවුමක හොඳට වටේ සුදු පාට ෆ්‍රේම් එකක් එක්ක හදලා ඒ තුල පීතෝ පීතෝ පීතෝ කියලා කහ පාට වර්ණ සිහි කරනවා. ඊපස්සේ ලෝහිත ලෝහිත ගැන ඒ වගේම රතු පාට. ඊපස්සේ ඕදාත ඕදාත ගැන සුදු පාට. එතන ආලෝක දැන් ওই සූර්යාලෝකය වගේ එන තැනක ආලෝකයේ තැනකට ફોકસ කරලා අන්නේ ආලෝකයේ දිහා බලලා ආලෝක ආලෝක ආලෝක කියලා හිතේ අරමුණේම දිගට යොදාගෙන හිත එකඟ කරනවා. දැන් මේ බිත්තිය වුණත් සසරේදී ඕදාත කසිනේ වඩපු කෙනෙකුට මේ බිත්තිය වුණත් එකපාර ફોકસ කරලා හිත එකඟ කරගන්න පුළුවන් යාට. මේ හැම තැනක්ම භාවනා කමටහන් බවට පත් කළ තියෙන බුදුරජාණන් වහන්සේ. එතන ආකාශ සාමාන්‍ය අභ්‍යවකාශය සීමාත් කරලා ඒ අභ්‍යවකාශය තුළ හිත එකඟ කරගන්න ක්‍රමයක්. ඊළඟට දස අසුබ කියලා. ශරීරයේ මරණයට පත් වුණාට පස්සේ මේක ක්‍රමයෙන් ඉදිමිලා කැලිවට වෙන් වෙලා පනුව වැగిලා පිට වෙලා ඊට පස්සේ අටසැකිල්ලම් බවට යනකම් උද්දමාතක කියන්නේ ඉදිමෙනවා. විනීලක කියන්නේ නිල් පාට වෙනවා. විපුපක කියන්නේ සැරව වැగిරෙන මට්ටමට. විචිද්දක මේක කැලිවට කැඩෙනවා. වික්ඛායිතක. ඊට පස්සේ සත්තු මේක කඩලා කනවා. වික්ඛීතක ඊට පස්සේ විසිරෙනවා. හත වික්ඛීතක නැවතත් විසිරෙනවා. ලෝහිතක ලේ ටික ටික දැන් යනවා ඒකෙන්. පුලවක ඊට පස්සේ පණුව පැතිරලා ඉන්නවා. අවසානට වෙනකොට අට්ටික ඇට බවට පත් වෙනවා. මෙන්න මේ ආකාර 6 දැන් වර්තමානයේ අපිට මේවා සජීව බලන්න බෑ. බුදුරජාණන් වහන්සේ කාලේ මේ වඩපු අය සෝන් පිටිනුවට ගිහින් මේ වඩපු ආකාරය තියෙනවා. දැනුත් ශ්‍රී ලංකාවේ එහෙමනම් සමහර ආරණ්‍ය වල සමහර මෘතදේහ ගෙනල්ලා මේක කියලා අවස්ථා බල බල භාවනා කරන ස්ථාන තියෙනවා. ඊපස්සේ දස අනුස්සති. ඈ බුද්ධ අනුස්සතියේ බුදුහාඳුරන්ගේ අරහං ආදී බුදුගුණ සිහි කර කර ඒ තුල හිත ඒකින් කරනවා. ධම්මානුස්සති ධර්මයේ තියෙන ස්වාක්ඛාතෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ කියකේ ගුණත් එක්ක අර්ථය සිහි කර කර ඒ තුල හිත තැම්පත් කරගන්නවා. සංඝානුස්සතිය සුපටිපන්න ආදී ගුණ සිහිපත් කර කර හිතේකම් කරනවා. සීලානුස්සතිය තමන් රකින්න සීලය ගැන මම හොඳට පංච සීල රකින්නවා අට සීල රකින්නවා කියලා ඒ තමන් රකින්න සීලය ගැන හිතේට ඒකම සතුටක් බවට පත් කරගෙන ඒකෙන් හිත එකඟ කරනවා. චාගානුස්සතිය ඔබ දීපු දානයන් ගැන සිහිපත් කරනවා. අම්මට තාත්තට දන් දීපු හැටි අසන්නයට දීපුවා ස්වාමීන් වහන්සේලා කරපු දේවල් මේ හොඳට සිහිපත් කරලා ඒකම හිත එකඟ කර ගැනීම භාවනාවක් කරගන්නවා. ඔබට මේක හොඳට කරන්න පුළුවන් මේ පිණසුන් ඉතර දන් දෙන්න ආයෙනේ. දේවතානුස්සති දෙවියන්ගේ ගුණ සිහිපත් කරන මනුස්ස ලෝකේ ඉඳලා හොඳ කර්ම කළ දිවි ලෝකේ ගියා කියලා ඒ දෙවියන්ගේ කරපු කර්මයන් හොඳට සිහිපත් කරනවා. ඒකත් හිත එකඟ කිරීමේ භාවනාවක්. මරණානුස්සති මරණය ගැන සිහිපත් කරනවා. ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණානියතං ආදී වශයෙන් වදක පච්චුපට්ඨාන සම්පත් විපත්‍ය ආදී වශයෙන් වදකෙක් වෙන විදිහට සලකලා මේ සම්පත් විනාශන දෙයක් හැටියට බලලා අනිමිත්ත විදිහට බලලා කාය බහුසාධාරණ කියන මේක හැම සත්‍යයක් වෙන දෙයක් කියලා බලලා විවිධ ක්‍රමයෙන් බල බල මරණානියතං මරණානියතං මරණානියතං කියලා එකම කුසල අරමුණ තුල ඉඳගෙන හිත එකඟ කරගන්න ක්‍රමයක්. ඊළඟට කායගත සති කානු කායනසති කියලා අපි මේක කියනවා. දෙතිස් කුණපේ ගැන හිතන ආකාරය. කේසා ලෝමා නඛා දන්ත ආදී වශයෙන් කොටස් 32 ගැන Tamanට පහසු වේවා. පේනේම කෙස් ගැන හරි, ලෝම ගැන හරි, දත් ගැන හරි, නියපොතු ගැන හරි, නැත්නම් ඇට සැකිල්ලක් සිහිපත් කරලා අට්ටි අට්ටි කියලා හරි, ඒ එක දෙයක් දිගටම සිහි කර කර ඒ තුළ හේතෙන් කරගෙන ක්‍රමයක්. ඊට පස්සේ සතර බ්‍රහ්ම විහරණ කියලා තියෙනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. සීල සත්‍ය සුවපත්ත්වය, සුවපත්ත්වයක් ලෙස මෛත්‍රිය. දුකින් ඉන සත්ව අරමුණු කරගෙන ආයේ සත්‍ය සුවපත්ත්වය කියලා හිතනවා. ඊට පස්සේ සතුටෙන් ඉන සත්‍ය සිහිපත් කළා නේ යටිගේ සතුට මට සතුටක් කියලා ඒකට සන්තෝෂ වෙනවා. මුදිතාව. උපේක්ෂා මැදහත් තියෙන මේ හැම දෙයක්ම භාවනා කමටහන්. උපසමානුස්සති කියන්නේ නිවන ගැන. නිවන ශාන්ත දෙයක්. නිවන කෙලෙස් නැහැ පියුතුරු දෙයක් කියලා ඒක සිහිපත් කරනවා. ඊළඟට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා අපි කිව්වා. සතර ආරූප කියනවා. ආරූප කියන්නේ අරූපාවචර ධානය කියන එක. අර අනිත් කමඨහන් වලින් හිත එකඟ කරගෙන අපි කියන්නේ ওই රූපාවචර ධානය ලබාගත්තු කෙනා හතරෙන් ධානය කරා හිත දිනු කරපු කෙනා ඊට පස්සේ ආකාශය අනන්තයි ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියලා බලලා තව තව අරූපාවචර ධානය කියලා අරූපාවචර ලෝකයේ ඉපදීමට හේතු වන මානසික ස්වභාවයන් දිනු කරනවා. ඊපස්සේ විඥානං අනන්තයි විඥානං අනන්තයි කියලා විඥානයේ අනන්තතාවය මෙනෙහි කරනවා. ආකින් සංඥායතනය කිසිවක් නැහැ කිය කිය සිහි කරනවා. ඊට පස්සේ නේව සංඥා නා සංඥායතනය කිසිවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා තවත් ගැඹුරට ගිහලා සිහි කරන ක්‍රමයක්. ඒකට කියන අරූපාවචර ධානය කියලා. ඊට පස්සේ ඒක සංඥාව කියලා කියන ආහාරය. ආහාරයක් අතර ගත්තට පස්සේ ආහාරයම සිහිපත් කරනවා. අනේ මේ ඉස්සාම ලස්සනට තියෙන ආහාරය. මේක මං අත තිබ්බ ගමන්ම මේ ලස්සනට තියෙන ආහාරය අපිරිසිදු වෙනවා. මුලදී ආහාරය බුද්ධ පූජා වුණාට තියන්න පුළුවන්. නමුත් මං අතින් අල්ලපු ගමන් බුද්ධ පූජාටවත් තියන්න බෑ. කෙනෙකුට දෙන්නවත් බෑ කියලා දන්නවා. ඒ නිසා නේ අපි හැන්දෙන් ගන්නෙ නේ. අතින් ඇල්ලුවොත් අත නිසා අපිරිසිදු වෙනවා ඒක. එතකොට එතනින් පටන් ගන්න මේ අපිරිසිදු වීම තමන්ගේ කඩර ගත්තට පස්සේ ටිකක් අපිරිසිදු වෙනවා. ඊට පස්සේ ඇජෙන ගත්තට පස්සේ බලන්නවත් බෑ වෙනගෙන උඩනේ. ඊට පස්සේ ඒක කඩර ගන්නකොට ඉතින් අපි බොහොම පිරිස මැද්ද hina වේවි. ලයිට්ස් දාලා සින්දු කිය කන්නේ නේ. හැබැයි ඒක පිට ගන්නකොට බොහොම රහසිගතව නහයත් වහගෙන තමයි පිට කරන්නේ. පේන තැනකවත් පිට කරන්නේ. මේ එකම දේ බලන්න පින්නතුනි ටිකෙන් ටික වෙනස් වෙච්ච හැටි මේ. එකම ආහාරය. ඉතින් මේක මේ විදිහටම අපි සීපත් කරන්න ඕනේ මේක. මේක භාවනාවක් මේක. හා මේව ගැන කරනකොට පින්නතුනි එක පැත්තකින් අපේ ජීවිතය අසාර්ථේ පේන්න ගන්නවා. අපි දැන් සාමාන්‍යයෙන් ඇලෙන දේවල් කොයිතරම් ඉසරු දේවල්ද අපි මේ ඇලෙලි ඉන්නේ කියලා අපිටම තේරෙනවා. ඊළඟට ඒක වවත්තාන කියලා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ හැම දෙයක්ම සකස් කරලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නේද? මේ මනුෂ්‍ය ශරීරයක් ගත්තත් සාමාන්‍ය භෞතික දෙයක් ගත්තත් මේක යථාර්ථයේ මේක නේද කියලා බෙද බෙද මුල බලනවා. එතකොට පින්නතුනේ මේ හැම කමඨහනකම නොඑක් විදි ආනිසංශ තියෙනවා. නමුත් සමත කමඨහනක් විදිහට අපි මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන අවසාන ප්‍රතිඵලය තමයි සිත එකඟ කිරීම. සිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් පවත්වා ගැනීම තමයි මේ කමඨහන අවසාන ප්‍රතිඵලය. එතකොට මේ කමඨහන් වඩන අවස්ථාවේදී අපි ආත්ම දෘෂ්ටි නැති කරන්න යන්නේ නැහැ. දැන් මෛත්‍රී භාවනා වඩනකොට සමහර කෙනෙක් හිතනවා මම නිදුක් වෙම්මා කිව්වහම සියලු සත්වෝ නිදුක් වෙත්වා කිව්වහම මේ සත්ව පුද්ගල සංඥා වැඩෙනව නේද කියලා. සත්ව පුද්ගල සංඥා පිළිබඳව අපි හිතුවන් නැතුණත් අපි ළඟ එක දැන්න තියෙනවා. අපි මෛත්‍රී භාවනාව හෝ වෙන සමත කමඨහනක් වඩන්නේ පරමාසත්‍ය ප්‍රකට කරගන්න නෙවෙයි. අපි සමත කමඨහනකින් බලාපොරොත්තු වෙන්නේ අපේ හිත එක කුසල අරමුණක බොහෝ වේලාවක් පවත්වා ගන්න හිත පුරුදු කිරීමේ කරන්න. එතකොට ඒක පුරුදු කරාට පස්සේ අපි කලින් අර සුතමේ ඥානෙන් දැන් අපි දුක නිදාසන ක්‍රමය දැනගෙනනේ තියෙන්නේ. අන්නේ දැනගත්තු ක්‍රමය ඊට පස්සේ ඇප්ලයි කරන මේකට. ඒක ඇප්ලයි කරනකොට තමයි අර ආත්ම දෘෂ්ටි දුර වෙන්නේ. දැන් අපි ගොයමක් වගා කරනකොට වී ටිකක් වගා කරලා තියෙනකොට ඇතැම් විට ඒ ගොයන් ගස් මැද හොඳ වෙන වටින ගසොත් හැදිලා තියෙන පුළුවන්. කරුවල පැලයක් හැදිලා තියෙන පුළුවන්. තේක පැලයක් හැදිලා තියෙන පුළුවන්. ගොයන් වලට වඩා තේක පැලිය හෝ කරුවල පැලේ වටිනවයි කියලා අපි ඒ ගහට පොර දාන්නේ. අපි මොකද කරන්නේ? අපි අර තේක පැලිය හෝ කරුවල පැලේ අයින් කළා අපි ගොයන් ටිකයි වගා කරන්නේ. අපේ මූලික බලාපොරොත්තු ගොයන් වගා කරන්න. ඒ වෙලාවේ ඊට වඩා වටින දෙයක් තිබුණත් අපි ඒකට ප්‍රමුඛත්වය දෙන්නේ නැහැ. අන්නේ වගේ තමයි ආනාපාන සතිය හෝ මෛත්‍රී භාන වඩනකොට ආත්ම දෘෂ්ටිය වැඩි වෙනවා කියන කාරණාට අපි මූලිකත්වය දෙන්නේ නැහැ. අපි එතෙන්දී ආත්ම දෘෂ්ටි නැති කරන්න යන්නේ නැහැ. අපි කරන්නේ එතෙන්දී හිත කොහොම හරි කුසල අරමුණේ වැඩි වෙලා කඳවන විදියට හිත තැම්පත් කිරීමේ ඒ පුහුණුවයි අපි එතෙන්දී කරන්නේ. කලාට පස්සේ ආ හිත තැම්පත් වෙනත් එක්කම එයාට තියෙන වාසිය තමයි උපරිම ලෙස ඒක උපයෝගී කරගෙන එයා විපස්සනා වඩනවා. ප්‍රඥා භාන වඩනකොට තමයි අර කෙලෙස් ස්ථාවරව සිනෙන්නේ. අපි සමතයෙන් කොච්චර දිනන වෙල හිටියද? ඒක හරියට අපි ලයිට් එකක් දාගෙන ඉන්නවා වගේ. ඕන වෙලාවක කරන්ට් එක යන්න පුළුවන්. අඳුර වෙන්න පුළුවන්. අන්නේ ලයිට් එක දාලා ඉන්න වෙලාවේ අපි ලියුමක් ලිව්වොත් කොහමද? කරන්ට් එක යනවත් එකම ලියුම් මැකෙනවද? ලියුම මැකෙන්නේ නැහැ. අපේ කරන්ට් එක තියෙන ලියුමක් ලිව්වොතින් කරන්ට් එක ගියත් ලියුම තියෙනවා. අන්නේ වගේ තමයි අපි අර සමතෙන් දිනු වෙනකොට ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි කියලා මේවා අපි වඩලා තිබුණොතින් මොකද්ද වෙන්නේ? ඒ වඩපු තරමට ප්‍රඥාව ස්ථාවර වෙනවා. අපිට ඊළඟට වඩන්න තියෙන එතනින් නම් දැන් ඔබ දකින්නත් පහුගිය කාලේ ශ්‍රී ලංකාවේ උපදින හිටිය සමහර ළමයි අවුරුදු 3 3.5 4 වගේ අය මේ පිනුතුන් දකින්නත් මම හිතන පොඩි වීඩියෝ ක්ලිප්ස් වල එහෙම සමහර ළමයි පරිසම්පද විස්තර කරනවා. අනිත්‍යතාව විස්තර කරනවා. ඈ අර කන්නඩියක් පෙන්නලා මේ කොහොමද මේ රූපය ඇති වෙන්නේ කියන එක පෙන්වනවා. ඒ තනිකරමියා කතා කරන්නේ ප්‍රඥාවට ඒකයි. එයා වෙනත් ආගමික කෙනෙක් ගෙදර ඉපදුනත් ඒ ප්‍රඥාවට කිසිම හානියක් වෙන්නේ නැහැ. දැන් තවත් සමහර ඉන වෙන විදියකට පොඩි කාලේ පිරිත් කියනවා. දැන් පොඩි කාලේ ගියාත් මේ හිටිය කොතනද කියලා කියනවා. එතකොට ඒකයි මේකයි සමානද? ඒ අතීතයේ හිටපු ඉපදෙල හිටිය තැන කියන එකයි ඒ මතකෙන් කියන කරුණේ මේකයි දෙකක්. ඒ කියන දේ කලක් යද්දි අමතක වෙනවා යාට. ටිකක් වරදින වෙනකොට මේ ආත්ම අධ්‍යක්ෂක මිටි ගාවට පස්සේ අර ගියාත්ම හිටිය තැන ඊට පස්සේ කියන්නේ ඒ කතාව ටිකයක්. හැබැයි මේ ප්‍රඥාවෙන් මේ කියන කාරණා මේ ඉතාම ਵਿਚාරශීලී විදිහට යාට උනා කන්නඩියක් අරන් කියනත් පුළුවන්, වතුර සීමයෙන් කියනත් පුළුවන්, චොක්ලට් එකක් අරන් කියනත් පුළුවන්, ඕන එක උදාහරණයක් යට ගන්න පුළුවන්. ඒක ප්‍රඥා වැඩි යන්නේ. ඒක වෙනතනේ ලොකු උනාට පස්සේ අඩු වෙනා කියන කතාවක් නැහැ. ඒක එන්නේ එන්න මෙයාගේ පරිසරය හොඳට තිබුණොත් වැඩි වෙනවා. ඇතැමිට කාලෙකදී යටපත් වෙලා තියෙන පුළුවන් පාප මිත්‍රාශ්‍රය නම් ඕන වෙලාවකයි ඉස්මතු වෙනවා ඒක. ඉතින් පින්නතුනේ ඔබ ඒ අහන්න තියෙන කෙනකින් හරි ඔබට ඔබ ගැන ලැජ්ජිතේ සමහර විට ඔබ මේ දැන් මේ කියන කාරණාත් මේව ගැඹුරු කාරණා අනේ හඳුරෝ නම් අපිට තේරෙන්නේ නැව සරල කාරණාවක් කියන්නේ කියලා ඔබට හැබැයි යටිහිතෙන් කියවෙනවා ඇතිනේ. අර අවුරුදු 3මාරේ 4 පොඩි ළමයි මේ විස්තර කරන විදිහ දැක්කොත් පින්නතුනේ ඔබට ඔබ ගැන ලොකු අප්‍රමාදයක් ඇති වෙන්නේ. ඔබ කොච්චර දුරක් යන්න ඕනද කියලා. වයස 3මාරේ කියලා කියන්නේ අකුරක් කියවන්නවත් බෑ ඇත්තෙන්. ආ කොච්චර කරුණාවකින් ඉන්නේ කියන්නේ අහන කෙනා දැවස නැවතත් අහන ඔයා තේරුම් කරලා දෙන්න කියලා යාට මහන්සි ළමයට ඒත් තව තව විස්තර කරනවා කියාගන්නත් බෑක ඒත් තව තව යා කියන මෙහෙමයි වෙන්නේ මේකයි වෙන්නේ මේකයි ක්‍රමයේ කියේ යාට තේරෙන්නේ නැහැ සතිය කියලා කියන්න බෑ යා කියන අවධානයෙන් ඉන්න කියලා සතිමත් බව කියන වචන යාගේ නැහැ යාට පුළුවන් වචන වලින් යා කියනවා අවධානයෙන් ඉන්න වර්තමානයේ තුල අවධානයෙන් ඉන්න හිත ආරක්ෂා කරගන්න මේක මෙහෙමයි වෙන්නේ කියේ කියාගේ වචන වලින් කියනවා පින්නතනේ මේකයි දැන් ශ්‍රී ලංකාව තුළ ඒ තාම පුණ්‍ය භූමියක් ඉදිරියේ තාම මේ පින්වන්තයන් ඉපදෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අපිට තියෙන ලොකුම වාසියක්. අපි ඒක කවදාවත් අවතක්සිරු ලක් කරන්න එපා මොන අඩු පාඩු තිබුණත්. ඒ පින් බව කියන එක තාම උපරිමෙන් තියෙනවා. ඉතින් මේ ඒව කවදා හරි තවත් ඉස්මතු වෙලෙයි. ඉතින් ඇත්තෙන්ම අපි ඒව අගය කරන්නට ඕන. අපිත් ඒ වගේන් ගති යුතු ආදර්ශي ලබන්නට ඕන. දැන් Tamante එහෙම දෙයක් හම්ුණොත් තව අඳුරනට ඒ යවන්නත් ඕන ඕන අපි නේද? ඔය ෆෝන් එහෙම ලැබෙලා තියෙන ඒවට තමයි වෙන දේවල්ට නෙමෙයි ඈ හොඳ බණක් යවුවොතින් හොඳ වීඩියෝ බණක් ක්ලිප් එකක් හරි ඉන්ටර්නෙට් එකේ ලින්ක් එකක් හරි හම්බුනොතින් ඒක වෙනත් කෙනෙකුට යවන්න තමයි ඔය ෆෝන් හම්බෙලා තියෙන්නේ ඉතින් ඒ වගේම ප්‍රයෝජන ගන්න ඕක හරියට දිබ්බ චක්කු ඥානය වගේ ෆෝන් එක කියන්නේ ඈ දිබ්බ සෝත ඥානයක් දැන් තියෙනවා ඒකේ දිබ්බ චක්කුයි දිබ්බ සෝතය දෙකම එකට තියෙන ඇති නැහැ බලන්න පුළුවන් අහන්න පුළුවන් ඔව් දීපචක්කු ඥානයෙන් දීපසෝත ඥානයෙන් දෙකම ලැබුණා වගේ ෆෝන් එකක් තියෙනවා කියලා. ඉතින් ඒකෙනුත් ප්‍රයෝජන ගන්න ඕන තමන් ඒ හොඳ දේවල් ලැබිච්ච ගම මනිතයට දන්නන්න ඕනේ ඒවා. හා කුසල් වැඩෙන දේවල් ඒව තමයි අපි මේ සම්පත් වලින් ගන්න ප්‍රයෝජන. හොඳයි පින්නොත්නේ අපි දැන් ටික වේලාවක් මේ සතර කමටහන් ඇත්තෙම ආරක්ෂක භාවනා හතරක් විදියට අපට එදිනදා ජීවිතේ අපි අඩුපාඩුකම් විශේෂයෙන් ද්වේෂය ඊර්ෂ්‍යාව මාන්නය මන්දෝසහයි බව මේ ආදී කරුණු අඩු කරගන්න තියෙන ප්‍රධානතම ආරක්ෂකයන් හතර දෙනෙක් විදිහට තමයි සැලකන්නේ මේ බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණස්සති කියන මේ හතර. ඔයි හතරවෙනි පිටුවේ තියෙන්නේ හතරවෙනි පිටුවෙන් පටන් ගන්නවා චතුරාරක්ඛා භාවනා කියලා. අපි ඒකට සතර කමටහන් කියලා කියනවා. මේක අනිත් ආනාපාන සති භාවනා, විදර්ශනා භාවනා ආදී භාවනාවක් යන කලින් හැකිතාක් කියනවා බුද්ධානුස්සතිය වඩලා තියන්න කියලා. මෛත්‍රිය වඩන්න කියලා. අසුභ භාවනා වඩන්න කියලා. මරණානුස්සතිය වඩන්න කියලා. ඇයි අපි බුද්ධානුස්සතිය වඩන්නට ඕන? ඔව් ශ්‍රද්ධාව දිනු කරගන්න. ඇයි අපි මෛත්‍රිය වඩන්න ඕන? හිතේ තියෙන අමනාපයේ අනිත් පැයට එක තියෙන ගැටුම අඩු කරගන්න. ඇයි අපි අසුබේ වඩන්නට ඕන? රාගය දුරු කරගන්න. රාගය තමයි අපට හුඟක් පීඩා ගෙන දෙන්නේ සමහර විට. ඒ නිසා මේ ශාරීරික ස්වභාවය ගැන පොඩ්ඩක් අපි බලන්නට ඕන. හැකි වැඩි වාර ගානක් බලන්න ඕන මේ වෙන් කර කර මනසීම වෙන් කරන්න ඕන. කෙස් ටික ගලවලා පැත්තකින් තියන්න. ලොම් ටික ගලවලා පැත්තකින් තියන්න. නියපොතු ටික පැත්තකින් තනොම හිතින් ඔක්කොම වෙන් වෙන් කරන්න ඉස්සෙල්ලා. දත් ටික ඇසට් එක වෙනම තැනකින් තියන්න. තියෙතිය බලන්න ලස්සනද කියලා වටිනවද කියලා ඈ තමන්ට අයිතිද කියලාත් බලන්න මේවා ඒක ශ්‍රීසත්‍යනාංශ එක මෙන් කරකද බලලා අයම කරලා ඒකද හොඳ නැත්නම් ඔක්කොම 32 වැරගෙන එකට මුලින් ඉඳලා එක එක හිතේ ආපහු අයිතිනේ ඇත්තෙම මේක සාම්ප්‍රදායික විදිහට අපි කරන්නේ කේසා ලෝමා නඛා දංච තචෝ කියලා පංචක විදියට යන්නේ පහ පහ යන්නේ මුලදී පහක් ඉස්සල සීපත් කරන පහක් මුල ඉඳන් අඟට අගින්නම් මුලට ඊට පස්සේ දෙවෙනි පහ ඔහොමම කියලා අන්තිමට යනකොට අන්තිම දෙක 6 6 වෙන්න 32ක් වෙනවනේ එහෙම කොටස් ගන්න කියලා තියෙන්නේ ඊට පස්සේ ආයි මුලින් ඉඳන්ම 32 එක දිගටම යනවා. ඊට පස්සේ කෙළවරින් නම් ආයි මුලට එනවා. එහෙම කළා කළා අන්තිමටම එකක් වඩාම ප්‍රකට එකක් වැඩිපුර කරනවන පස්සේ. ඒක තමයි ක්‍රමය. මුලදී කේසා, ලෝමා, නකා, දන්තා, තචෝ. තචෝ, දන්තා, නකා, ලෝමා, කේසා මුලට එනවා. පහ මුලින්නම් පහට යනවා, පහෙන් නම් එකට එනවා. ආ එකේ නම් පහට යනවා, පහෙන් නම් 10ට යනවා. 10 ඉඳන් ආ එකට එනවා. එහෙම එහෙම ක්‍රමයක් තියෙනවා. කොහොමද තමන්ට අඩුම ගහන්නේ පහක් හරි. නැත්නම් එහෙමත් බැරි නම් එකක් හරි වඩාම ප්‍රකට එකක්. දන්තා හරි, අට්ටි හරි, කේසා හරි එකක් හරි ගන්න අරගෙන වැඩිපුර ඒක ඉස්සරහා තියගෙන ඒක මෙනෙහි කරමින් හිත එකඟ කරගන්න උත්සාහ කරන්න. එකwidehatකින් ඒ පිළිබඳව තියෙන ආශාව දුර වෙනවා, පිළිකුල් බව ප්‍රකට වෙනවා, අනිත් අතින් ඒකම හිත එකඟ කරන්න භාවනාවකුත් වෙනවා. ඊළඟට පින්නොතින් මරණ අනුස්සතිය, ජීවිතං අනියතං මරණ අනියතං කියලා වැඩිපුර සිහි කරනවා. දැන් සමහර අය දැන් මේව සිහි කරන්න ගියාම හිතනවා ජීවිතය අසුබ පැත්ත කියලා නේ. මරණය සිහි කරනකොට ජීවිතය අසාර්ථක වෙයි, මේ වැඩපළ පාඩු වෙයි කියලා නේ. ඔබ විශ්වාස කරනද පින්නදින අපිට මුණ ගැහිලා තියෙනවා ජීවිතේ වැඩිපුරම අධ්‍යාපනය ලැබපු අය. වැඩිපුරම මෙනෙහි කරපු භාවනා තමයි මරණසතිය. ඔබ අහලේ තියට මේ තේ ස්ටිව් ජොබ්ස් කියලා හිටියේ මෙහි ඇපල් කම්පැනි එකම. එයාත් වැඩිපුරම ප්‍රැක්ටිස් කරපු භාවනාව මරණසතිය. ඔබ අන්තිම අවුරුදු 6ක් 7ක් අසනේ පෙර හිටියේ කාලයක්ම ඔහු මරණසතිය වඩලා හැමදාම කන්නාඩි ළඟට ඉස්සරහට ගිහිල්ලා ඔහු මරණය වඩමින් වැඩිපුර නිෂ්පාදන ගානක් ඔය ලෝකෙට දායාද කළා. ඔහුගේ තාක්ෂණය තමයි ඔබ අතේ ඔය දැන් පාවිච්චි කරන්නේ. ඈ ඔහු මරණසතිය වඩමින් ඔහු පේටන බලපත්‍ර ඔහුට 300 ගණන් හොඩලා තියෙනවා. ඔහුගේ නිෂ්පාදන වලට. ඉතින් ඒ වගේ විශිෂ්ට පුද්ගලෝ බිහි වුණ පින්නොතේ මරණසතිය වඩමින්. සමහර වෙන උපාධි 7-8 ගත්තු අය වැඩිපුරම වඩන මරණසතිය. ඒකෙන් පින්නතුනේ දැඩි වීරියක් අට ගන්නවා. වැඩිපුර වැඩ කොටසක් මේ ජීවිත කාලේ කරන්න ඕන. ජීවිතේට වැඩිපුරම වටිනාකමක් ලබා දෙන්න ඕන. තමන්ගෙන් වැඩිපුර පිළිසරට යහපතක් කරන්න ඕන. මේ ශරීරේ බිමට පාත් වෙන කලින් උපරිම මේකෙන් වැඩ ගන්න ඕන කියලා ලොකු හැඟීමක් ඇති වෙනවා. විශේෂයෙන්ම සාමාන්‍ය කටයුතු විතරක් නෙවෙයි. මේ ආධ්‍යාත්මික ගමනේ මේ බුද්ධ ශාසනය අහිමි වෙන කලින් උපරිම ලෙස මේ ලබාගත් දුර්ලභ මොහොතින් ප්‍රයෝජන ගන්න ඕන කියලා. තමනුත් ප්‍රයෝජන ගන්නවා. තමන් ඉතාම ආදරයෙන් කරන අයට පුළුවන් තරම් මේක දීලා ඒත් මේ ධම්මකට ගන්නවා අපි. ඇත්තනම් පිනුදින අපියට ආදරේ නම් ඒක තමයි කරන්න ඕන. ඒ අය දුකෙන් නිදහස් වෙලා සතුට විඳින ඔබ කැමති නම් මේ ධම්මය එයාට කියලා දෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි ඔබේ ළඟම ඥාතීන් ඔබට වැඩිපුරම සලකන්නේ ධර්මය දැනගත්තොත්. උගත්කම වැඩි වුණා කියලා දරුවෝ ඔබට සලකන්නේ නැහැ. ඔබේ ළඟම ඥාතීන් වැඩිපුර ඔබට සලකන්නේ ධර්මයේ දැනගත්තු පමණට. ඒගොල්ලන් දන්නවා ආනිසංස ඔබ ගැන. ඔබට සලකන එක ආනිසංස දන්නවා. එතකොට තමයි එය සලකන්නේ. ඉතින් ඒ නිසා සමීව සමයට පුළුවන් තරම් ධර්මයෙන් උදව් කරන්න සියලු දාන වලට වඩා ධර්ම දාන උතුම් කියලා දේශනා කළේ ඒකයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. හොඳයි පින්නුතුනි අපි ටික වේලාවක් බුද්ධ ආනසතිය වඩමු. බුදුරජාණන් වහන්සේගේ පෙකොලේ පැත්තකින් තියලා අපි බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී බුදුගුණ අපි සිහිපත් කරලා ඒ බුදුගුණයට සිත එකඟ කරගනිමු අපි. තමන්ට පහසු ඉරියව්වක සැහැල්ලුවෙන් ඉන්න. අනිත් බඩු බාන්න පස්සකින් තියලා තමන්ගේ ශරීරය ඉතාමත්ම සැහැල්ලුවෙන් පහසුවෙන් ලස්සනට තියාගන්න. වම් අත උඩින් දකුණු අත තියාගෙන කඳ හොඳට කෙලින් තියාගෙන ඇස් දෙක අඩවන් කරගන්න. තමන් වටා පිටාව ගැන මොහොතකට සිහිපත් කරන්න. තමන් ඉන්නේ ඊටාම ප්‍රසන්න පුණ්‍ය භූමියක. තාම පිරිසිදු ප්‍රසන්න පුණ්‍ය භූමියක මම ඉන්නේ. මේ බිම මගේ මානසිකත්වයේ දින පුරන් විදියට මානසික සුවසාවය සඳහා අපි ලේල කළ තියෙනවා. ඉතින් බොහෝ දෙනෙක් මේ සඳහා උදව් කළ තියෙනවා. ඒ හැම දෙනාටම මම කෘතඥ වෙනවා, පින් දෙනවා. මගේ පාදාන්තයේ සිට හිස දක්වා මොහොතක් මා මෙනෙහි කරනවා. මගේ පාද, දන හිස, කලවා, බඩ, උර හිස, බෙල්ල හිස. මගේ ශරීරය ගැන මම හුඟක් අවධානයෙන් ඉන්නවා. හුස්ම ගැනීම හා පිටකිරීම මට දැන් හොඳට පේනවා. වර්තමානයේ තුල මම හොඳට හිත පිහිටුවා ගන්නවා හුස්ම සමග. මගේ ඉදිරිපිට මා දැකපු බුදුරජාණන් වහන්සේගේ ලස්සන පිළිරුවක් මා හිතින් මවා ගන්නවා. බුදුහාඳුර සම්බුදැන් පත්වෙච්ච දවසේ ඒ බෝධි මණ්ඩලයේ ඉන්නවා කියන හැඟීම මම ඇති කරගෙන උන්වහන්සේ තුළ පැවති අපරිමින බුදු ගුණ මා එකිනෙක මෙනෙහි කරනවා. බුදුහාඳුරෝ අරහං, උන්වහන්සේ සියලු කෙලෙසුන් දුරු කරලා ලෝකයාගේ පුදසැලකිරුවට සුදුසෙක් වුණා. ඒ නිසා උන්වහන්සේට අරහං කියලා කියනවා. අරහං, අරහං, අරහං. සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සම්බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා උන්වහන්සේට අපි සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධානය ආදී ධානයන්ගෙන් යුක්ත වූ කෙනෙක්. සීලය, ඉන්ද්‍රිය සංවරය වැනි චරණ ධර්මයන්ගෙන් යුත් උත්තමයන් වහන්සේ කෙනෙක්. එනිසා උන්වහන්සේට අපි විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේගේ ගමන ඊටාම සංවරශීලී ගමනක් වුණා. දුටුවන්ගේ නෙතට රසඳුනක් බඳු මේ උත්තමයන් වහන්සේගේ ගමන් විලාසය බොහෝ දෙනාගේ හිත නිවීමට පත් වුණා. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ නැමැති උතුම් පදවිය කරා පාරමිතා ධර්ම කුරමෙන් ශාන්තව වැඩම කළා. උන්වහන්සේගේ මේ ශාන්ත වූ ගමන් විලාසයට අපි සුගත කියලා කියනවා. සුගතෝ සුගතෝ සුගතෝ බුදුරජාණන් වහන්සේ කාමලෝක රූපලෝක අරූපලෝක කියන තුන් ලෝකය අතෙඹුලක්සේ පසක් කරලා ඒ තුන් ලෝකයෙන් නිදහස් වීමේ මාවතද ලෝකයේ හමුවේ තැබුවා. මේ හේතුවෙන් අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේට ලෝකවිදූ කියලා කියනවා. ලෝකවිදු ලෝකවිදු ලෝකවිදු බුදුරජාණන් වහන්සේ ලොව හිටිය සැඩපරස පුද්ගලයන් උන්වහන්සේගේ මෛත්‍රී නැමැති දියධාරින් ප්‍රඥා නැමැති ආලෝකයෙන් දමනය කරලා මේ සද්ධර්මය තුළට රැගෙන ආවා. බුදුරජාණන් වහන්සේ තුළ පැවති මේ අසිරිමත් ගුණයට අපි අනුත්තර පුරිස ධම්ම සාරතී කියලා කියනවා. අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති අනුත්තරෝ පුරිස ධම්මසාරති සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයට සුගතිගාමි වෙන මාවතත් නිවන් දකින මාවතත් මේ මාර්ග දෙකම දේශනා කරපු උතුම් ශාස්ත්‍රවරයන් වහන්සේ වුණා. ඒ නිසා තුන් වහන්සේට සත්තා දේව මනුස්සානම් කියලා කියනවා. සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය ලෝකයාගේ අවබෝධය සඳහා ඉදිරිපත් කළා. ලෝකෙට දේශනා කළා. උන්වහන්සේ තුළ පැවති මේ ලක්ෂණය අපි බුද්ධ කියලා කියනවා. බුද්ධෝ බුද්ධෝ බුද්ධෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ භංග කළා, දුරු කළා. ලෝකයාගේ අපමණ පුදසැලකිලි වලට පූජාවන්ට ලක් වුණු භාග්‍ය සම්පන්න උත්තමයෙක් බවට පත් වුණා. අද දක්වාම ලෝකයේ තුල උන්වහන්සේ වෙනුවෙන් අපමණ පුද පූජා පැවැත්වෙනවා. උන්වහන්සේ තුල පැවති මේ ගුණය නිසායි. බුදුරජාණන් වහන්සේ නිසා භගවා කියලා කියනවා. භගවා භගවා භගවා අරහම් සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පරිසුද්ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා භගවා ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෛත්‍රී හා ප්‍රඥාවේ අග්‍රඵලය වුණා. උන්වහන්සේගේ මේ බුදුගුණ නිතර නිතර මාසේ කරමින් ඒ බුදුගුණය තුළ මගේ හිත එකඟ කරනවා, සමාධිමත් කරනවා. ඒ සමාධිමත් වෙච්ච සිතින් මම ලෝක යථාර්ථය වූ අනිත්‍යතාවය පසක් කරනවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ඝන විඥානය අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, ජීවා විඥානය අනිත්‍යයි, කය අනිත්‍යයි, පොට්ටාභය අනිත්‍යයි, කාය විඥානය අනිත්‍යයි, මනස අනිත්‍යයි, ධර්මාලම්බන අනිත්‍යයි, මනෝ විඥානය අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නින්දෙන්දති දුක්ඛේ ඒස මංගෝ විසුන්දියා සාදෝ සාදෝ සාදෝ. පින්නතුනි, අපි එක භාවනාවක් විතර අද කළේ. ඉතින් මේ පින්නතුන්ට මේ වගේම මෛත්‍රී භාවනා කරන්නත් පුළුවන්. මේ නිවසේ සිටින සීල සත්ත්වෝ සුවපත් වෙත්වා, මේ නගරයේ සිටින සීල සත්ත්වෝ සුවපත් වෙත්වා, මේ කවුන්ටියේ සිටින සීල සත්ත්වෝ සුවපත් වෙත්වා, මේ ස්ටේට් එකේ තියෙන සීලම සත්ත්වෝ සුවපත් වෙත්වා, මේ රටේ ඉන සීලම සත්ත්වෝ සුවපත් වෙත්වා, මේ කොන්ටිනන්ට් එකේ ඉන සීල සත්ත්වෝ සුවපත් වෙත්වා, මේ අර්ථ එකේ ඉන සීල සත්ත්වෝ සුවපත් වෙත්වා, මේ සෝලාර් සිස්ටම් එකේ ඉන සීල සත්ත්වෝ සුවපත් වෙත්වා, මේ ගැලැක්සියේ මිල්කි වේ කියන සීල සත්ත්වෝ සුවපත් වෙත්වා, මේ යුනිවර්ස් එකේ ඉන සීල සත්ත්වෝ සුවපත් වෙත්වා. මෙහෙම ටිකෙන් ටික අපිට වඩන්න පුළුවන් හිත. පින්තනියත් එක හිත හුඟා තැම්පත් වෙනවා. තමන්ගේ ජීවිතේ ලස්සන තමන්ට දකින්න පුළුවන් මේතෙක. මෙතෙක් ජීවිතේ තමන් ස්පර්ශ නොකළ ජීවිත තෘප්තියට ටිකෙන් ටික ලං වෙන්න පුළුවන්. ඒක පින්නතුනි අනිත් වැඩවලට බාධාක් වෙන්නේ නැහැ තමන්ට. අනිත් හැම වැඩකට මේක ආශිර්වාදයක් වෙනවා. තමන් කුසලයෙන් හුඟක් වැඩෙනවා. තමන්ට වෙනදට වඩා කරදර අඩු වෙලා අනිත් අයගේ උදව් උපකාර ලැබෙනවා. කරන වැඩ සාර්ථක වෙනවා. සමයකට වැඩ කරන අය සමගි වෙනවා, තමන්ට අවනත වෙනවා, මේ ආනිසංස හුඟක් මේත් එක ලැබෙනවා. ඉතින් ටිකින් ටික කරන උත්සාහ කරන පිනතුනි අතරේ අනිත්‍ය භාවනාව නිතර වඩන්න. සිතුවිල්ලක් හැම සිතුවිල්ලක් මහටගෙන එතනම නිරුද්ධන ආකාරය බලන්න. ඒ වැඩිමත් පාසාම පිනතුනි ටිකෙන් ටික අර බාහිරින් එන පීඩන තමන්ට එන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මේ දහම නොවඩා ඉන්නවනම් ඒ ඉන්න මොහොතේ අපේ හිතේ අපි විඳින පීඩණය බුදුහාඳුරු උපමාවකින් දේශනා කළා. කොයි වගේ පීඩනයක්ද? අර හැම ගලවපු හරකගේ උපමාව දේශනා කළේ. පණ පිටින් හරකගේ හැමක් ගලවලා ඒ හරක අතාරිනවා. සත්තු හැම දිනෙකම වෙල කොටනවා, වැලි ගෑවෙනවා, ගස්වල හැප්පෙනවා, දැඩි වේදනාවකින් ඉන්න පින්නතුනි. අපිත් මේ දහම නොවැඩෙන හැම වෙලාවකම ඔබ වටිනා වාහනයක වෙන්න පුළුවන් යන්නේ, ඔබ ලස්සන ගෙදරක වෙන්න පුළුවන් ඉන්නේ, ලස්සන සින්දුවක් අහමින් ලස්සන විදුලි බලු විදුලි බලපත් වෙන තැනක වෙන්න පුළුවන් ඉන්නේ. නමුත් ඒ කොතන හිටියත් ඔබ බාහිරට යොමු වෙලා ඉන්න මොහොතේ ඔබ ඉන්නේ අර හරකගේ මානසිකත්වයේ කියන එක අමතක කරන්න එපා. ඔබ බුදුහාඳුර විශ්වාස කරනවා නම් මේක විශ්වාස කරන්න ඕන. ඉතින් ඒ තරම් දුකක් වේදනාවක් නිවන ක්‍රමයයි මේ බුදුහාඳුර දේශනා කළේ. අපි උන්වහන්සේට කොච්චර කෘතඥ වෙන්න ඕනද? උන්වහන්සේ ඇස් ඉස් මස්ලේ දන් දීලා මේ කරපු උත්සාහය ප්‍රතිඵල තමයි ඔබට මේ සද්ධර්ම විදිහට ඇහෙන්නේ. සද්ධර්මයේ නමින් ඔබ කුමක් හෝ අහනවා නම් දුක නිවෙන දහමක්, ඒ හැම දහම් පදයකම තියෙන්නේ බුදුහාඳුරන්ගේ ලේවල සුවඳ, දහදියේ සුවඳ, ඒ ජීවිතයේ සුවඳ, ඒ හැම පදයකම තියෙන පිනුතුනි. අපි බුදුහාඳුර කෙරේ කොච්චර කෘතඥ වෙන්න ඕනද? උන්වහන්සේ කරපු පරිත්‍යාගයෙන් මේ දහම අවබෝධ කරගන්න. ඉතින් ඒකට කරන ලොකුම කෘතඥතාවය තමයි මේ දහම අහලා හොඳින් අහලා අපේ ජීවිතයට මේක සම්බන්ධ කරගන්න එක. ඒක බුදුහාඳුරන්ට විතරක් කරන ගෞරවයක් නෙමෙයි. ඔබේ අම්මට තාත්තට, ගුරුවරුන්ට, උපන් රටට, ලෝකයට කරන ලොකුම කෘතඥතාවයත් මේ දහම තුල හැසිරීමමයි පින්නතුනි. ඉතින් මේ දහම තුල දිනෙන් දින ඉදිරියට යන්නට ඔබ අදිස්ථාන කරගන්න. ඒ සඳහා මේ කරන්නා වූ කුසල දහම ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා. නිදුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය පිණිස මේ සියලු කුසල් ඔබට ආශිර්වාදයක් වේවා, ආලෝකයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. මේ ආත්ම භාවයේ Tamanට උදව්පකාර කරපු අමතාත විතරක් නෙවෙයි, සසර ජීවිතවලදීත් ඔබට පිහිට වෙච්ච අතීත අම්මල තාත්තල, ගුරුවරු, හිතවතුන්, ඥාතීන් හැම දෙනාමත් පින් අපේක්ෂාවකින් කිසියම් තැනක සිටිනවා නම් ඒ හැම දෙනාම මේ පිණින් සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පුණ්‍ය ආනුමෝදනා කරමු. සාදු සාදු සාදු. සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්න ඔබේ ජීවිතවලට සියලු රැකවරණේ ආරක්ෂා සරසා දෙත්වා. ඔබේ ඥාති මිත්‍ර ආදීන්ට දේපලවලට මේ දැහැමි රැකවරණේ දෙවියන්ගේ ලැබේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්ව චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් නූතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. සිදු කරන සියලු දැහැමි කටයුතු දිනෙන් දින සාර්ථකව කරගන්නට නිවී සැනසීමෙන් ජීවත් වීමට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. රැස් කරගත් නූතුම් පුණ්‍ය ඵලයන් හේතුවෙන් පිනතුන් හැම දිනාටම ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ කුසල ඵලය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත් සොවින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම තෙරුවන් සරණයි.